අර 2003 අවුරුද්දේ මුල්ම දුරපොහොණියේ බමරපිටිය මෙන්තරාමී හරස්ථානයේ සිට සමාදානික පින්නතුන් බලාපොරොත්තු වන්නේ උදෑන් දින ආරම්භ කරන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නයි. අදත් මේ පින්නතුන් කාර්යීයයන් දෙන්නේ පරිසරයෙන් දෙනවා ධර්ම දේශනාවට සමගාමීව අපේ කරුණු පිළිදෙවි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රඥා සහනවා රාත්‍රී පුරාවට ගුවන් විදුලියෙන් කෙරෙන දේශනෙන් ඇතිවන ප්‍රතිඵලයෙන් පැහැදිලි කර දෙන්න. දැන් වර්තමානයේ අපි ගුවන් විදුලියෙන් තමයි වැඩිතර බණ පිළිසහන්නේ. එතන රාත්‍රී යාමයේදී බොහෝ ගුවන් විදුලි සේවා අතර එළි වෙනකම් පිළිත් ප්‍රචාරය කරනවා. එතකොට පිළිත් සංහනන කරන ආකාර දෙකක් අපි තියෙනවා. එකක් තමයි දෙවි මාත රිදුවම යම් කෙනෙක් කර්යයන්ට පිළිපැදෙන කිරීම. එතෙන් මේක අන්තන්ත වැඩි. මොකද ඒ කුජලයන් දෙවි මාත කෙරෙහි අරමුණු කරගෙන පිළිපැදීම නිසා. ඒ වගේම පිළිත්හරයෙන් ඉතින් එක ආකාරයකින් ඉන්නේ දේශකයන් වහන්සේ කියන්නේ පුත්වනේ සත්‍ය බලපානවා. අනිත් එක තමයි වචනේ සත්‍ය බලපානවා. කෙලෙස් අපි වන්දිතෙන් අහනකොට අපේ හිත ඒ සඳහා යොමු කරනවා නම් ඒකෙම සුදුසුකමක් වෙනවා. ඒ නිසා වෙනත් දෙයක් අහලා සතුට වෙනවා වගේ කෙලෙස් තරක් තමයි දැනෙන කවුරුත් සතුටක් ඉන්න පුළුවන්. ඒකෙන් අනිවාර්යයෙන්ම අනිකම් සැලකෙනවා. ඒ නිසා එන්නේ අපිට මේ පිළිබඳව කිසි යොමු කරනවා නම් ඉපාකින් කෙරේ ප්‍රකාරකට නෙමෙයි අපි ඒ ගැන අවධානය යොමු කරගෙන ඉන්නවා නම් අපිට සම්මතක් හරි ඔලිටිකේතන් කියන නමනවා ඒ මොහොතක් පාස්සම අපට සුත්‍ර කියනවා අපේ. මොකද බුදුහාමුදුරන් හැමදාම පරිලෝක කරන විමුක්ති සෝය විතර වෙනවා. ඒ වගේ මොනවාන්සේ සාරාංශ කර්මනාස්ත්‍යයක් පෙරම් කුරලා පස්ස පාරමිතා නිබලයේ සුත්‍ර දේශනාව ගැඹුරට කියනවා. ඒ සත්‍යය වලින් අපට ලබා ගන්න පුළුවන් ගුවන් විදෙන් පිළිගැනුවත් නම් වඩාත් වැඩගත් වන්නේ අපි ඒ සඳහා කොයි තරම් තුළට අපේ ඉතිරිවෙන්න එක ඒ සඳහා යොමු කරගෙන තියෙනවා කියන එක. ප්‍රඥා කහනව කෙනෙක් මීනාන විට පිටර නගාගත්තු හොඳම සිටියට සමත්ද? එහෙනම් අපි පින් සම්ගණන් කරන සඳහා වෙනවා භාවනා කඩින් තියෙන ආදී කුසල් වලින් වඩාත්ම හොඳ කොමන සිටියෙන් ටයිමින් එකද කියලා. එනනම් අපි දැන් මෙහෙම පින්කමක් කරද්දී සාමාන්‍ය විදියට වැඩ වෙනවා නම් මේක ගන්න ඕනේ කියලා එහෙම හිතරෙන්නේ නැහැ ඒක. ඒක වැඩිපුර යොදලා කියන්නේ කියලා තමයි එතෙන්දී කියෙන්නේ. ඔබට ධර්ම උදාහරණයක් තියෙනවා. හරියට ගවමඩුවා කඩිනකොට උදෑසන ඉස්සෙල්ලාම එළියට එන්නේ ඒ ගවමඩුවේ දොරටුව ළඟට ඉන්න කතා. අනිත් වගේ තමයි ආත්මීයන කර්ම ගැන සඳහන් වෙනවා. දැන් කර්මය ගැන සඳහන් කරද්දී දරුපය ආසන්න ආර්ජින අටත්තා කියන කර්ම හතරක් ගැන සඳහන් වෙනවා. එතෙදි ආචීර්ණ කියලා කර්මයක් තියෙනවා. ආචීර්ණ කියන්නේ දිගටම පුරුද්දක් හැටියට අපි භාවිත කරපු පින්කම් හෝ යම් කර්මයක්. එතකොට බොහෝ විට අපිට වැඩිපුර අපේ සිටේ තියෙන සිටිවිල්ල තමයි මරණාසන්න වශයෙන් සතු වෙන්නේ. හැබැයි ධමතරයෙන්ම ළඟට අවස්ථා හරක් වෙමින් තියෙනවා. බුදුහාමුදුර දේශනා කරනවා යම් කෙනෙක් මහා පර්වතයක් උසක ආහාර පාන ආදී යම් යම් පූජා ද්‍රව්‍යයන් කොටහල පූජා කරනට වඩා අනිසංසදායි කෙටි කාලයක් හරි සිල් රැකෙන දෙයක්. ඒකට සිල් රැකලා විවාහ කාල පිටකිනට වඩා අනිසංසදායි සුළු වෙනවා මෛත්‍රී භාන වඩන එක කියලා. මෛත්‍රී භාන විවාහ කාල වලට වඩා අනිසංසදායි අසුරු සරණ ගන්න මොකද අනිත්‍ය සංඥාව ලැබීම කියලා. ඔන්න කුසලයේ බලවත් සමග තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ අර ධර්මමානදී තීකම් කරන්න එපා කියලා. බුදුහාමර පැහැදිලිවම දේශනා කළා මා පුඤ්ඤස්ස පහරි කියලා. විනක බය වෙන්න එපා. පිරිසන්නක සතිපතම හොයන පූජා කරන්න කියලා ධර්මයේ සඳහන් කළේ. ඒ නිසා ආනිසංස දානි පස්සේ බලනවා නම් අපි වැඩිපුර මහා සංඝරත්න පිට දුන්නා ආනිවත්ති කියන දේ වෙනවා. නමස් පින්නතුනි නියම විරාගී ධමස්තර යනක් කෙනෙක්. ධමාවෝලින් යුතු යන්නේ නම් බණ කෙනෙක් ගන්න කෙනාගේ සිල්වත් ගුණවත්කම් විතරම නෙමෙයි. ඔව් බලන්නේ ඒක ඒ පුද්ගලයාට පොලිස් කරන්නේ අදාළ අවස්ථාවට අදාළද කියලා. දැන් බෝධිසත්වවරු පාරමිතා පුරන කාමයේ දාන පාරමිතා පුරනකොට ලබන අය පිළිවත් වුණාට මේ සීල දින අපිට විතර කියලා හතාවක්. එතකොට ඇත්තට දුස්සීලද සීල කියන්නේ. එතකොට මේ දුන්නයි කියලා ප්‍රතික්ෂාහකයාගේ අඩපාඩුකම් තිබ්බට දායකයේ අර්ථන්ත අඩු වෙන්නේ නැහැ. දායකයේ පතවත් සුත්‍ර චේතනාවක් නම් දෙන්නේ ඔහුගේ ප්‍රාර්ථනා සම්පූර්ණවත්. ඒ නිසා දෙනගෙන දායකයෙක් හිටින අපි ඉතේ කුසලයේ පරවක් කරගෙන තමයි දැන් දෙන්නට ඕන. හැබැයි ගන්න කුසලයාගේ පිළිවන් උනනම් අනුව ගුණවත් සම්මතව අපිට අනුකම්ප වල ලැබීමක් ලැබෙන්න පුළුවන්. ඒක ධර්මයේ හැදීම සඳහා වෙනවා. හැබැයි බෝසත් බුදුමන් බුදුවරයන් විතරක් නෙවෙයි ශ්‍රාවක බෝධීන් නිර්වාණ ප්‍රති අපේක්ෂා කරන අය ඔවුන් විතරම ඒ ලබන කෙනා ගැනයි බලන්නේ. ලබන කෙනාගේ ගුණය නෙවෙයි ලබන කෙනාගේ අවස්ථාව ගැන බලන්නේ. දැන් අපි මෙතන කටිනස් සඳහන් කළා අපේ බෝසත් යන අන්ති අවස්ථාන වතාවට වෙස්සංකරා සම්භාරයේදී දීප වස්තුනි මත්තානේ වෙස්සංකර ජාතිකයේදී අර දරුවන් ගන්නකොට ඒ දරුවන් ගැස්සේ අර දුක්ඛිත ප්‍රාප්තනේ. ඒ ප්‍රතිග්‍රාහකගේ දුක්ඛිත ප්‍රාප්තනේ. නමුත් ධායකයේ හැටියට බෝසත් වෙලා ඒ දානේ පූජා කරනකොට මේ මහ පොළොව කම්පා වුණා. ඒ නිසා ධායකයා බලවත් කුසල චේතනාවකින් උත්කෘෂ්ට ප්‍රාර්ථනාවකින් යුක්තවයි ඒ දානේ දුන්නේ. අනිසංස නෝඩු ලැබුණා. එතකොට දැන් මෙතනහන්දි මරණාසන මොහොතගෙනනේ අපේ ඉත නිතරම කුසල චේතනාවක් අපි ඔතන තියෙනට ඕන. අපිට කියන්න පුළුවන් කමක් නැහැ කොයි මොහොතේ අපි මැරෙනවද කියලා. නමුත් ධර්මයෙන් පිළිපදින අය හිට අපි බොහෝ දේ අහන්නදී සඵල කරගන්න නෑ බලන්නේ. අදට වඩා අපි එකක් ලැබෙනවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. නමුත් විරන්ති බුද්ධහරි කියන දවස සාර්ථක කරගන්න. හැම දවසක්ම සාර්ථක කරගන්න පුළුවන් නම් අපේ සමස්ත ජීවිතෙම සාර්ථකයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන යම්කිසි උදෑසනක කෙනෙක් ආරේ වහන්සේගෙන් ධර්මයේ පිළිවිතාගෙන ආවදිනවා නම් තුනක්වත් සංකුමාගලන් සුප්පපාතං සෝච්චිතං සුපනෝතං සෝච්ච ඒ සාධනියක් සතුනා කියලා. ආරේ වහන්සේගෙන් ධර්මයේ පිළිවිතාගෙන කිසිම කෙනෙක් පාන්දර කවදිනවා නම් ඒ උදෑසන තුනක්වත් සංකන්දර නැහැ කියන දවසක්. සුමංගලන් මංගල සම්පත දවසක්. සෝච්චිතං හොඳට එළියට දවසක්. ඒ වගේම සුබචනිය ආදී වස්තු දක්වල තියෙනවා. එම රාම දැර්සන කුසලයක් කරන්න ඉඳාගෙන නැතිදෙනවා නම් ඒ දවසම අපට සඵල වෙනවා. ඊළඟ සදහන් කරන යම් උදෑසනක සිටියම් කෙනෙක් සිටින් හයි වචනේ සිටින් හිතර හොඳ කායික වාචික මානසික ප්‍රයවණ ලැබෙනවා නම් ඒ උදෑසන සුබෝදයක් අරන් කියලා. ඒ වගේම ඒකට කියනවා සුබෝ පාරණි කියලා. යම් කෙනෙක් මධ්‍යාත්මයේ වේලාවේදී සිතකය වචනයක් හොඳ දේවල් කරනවා නම් සුමජ්ජාත්මන් කියලා කියනවා. සුභ මධ්‍යාත්මයක් කියලා. යම් කෙනෙක් අවස්‍යාමෙන්දී හොඳ ප්‍රියාමත් කරනවා නම් හොඳ සිතිවිලි සිතනවා නම් හොඳ වචන කතා කරනවා නම් සුසායන්තන් ඒ තව හොඳ සංදේශයක් කියලා. ඒ නිසා පින්නතුනේ දැන් සුභ උදෑසනක් කියන එක මුලින්ම බුදුහාමර කියලා කියන්නේ. අපේ ඇතැම්මිට එතන ගුඩ් මෝනින් කිව්වහම මේක බඩේකින් ආවරයක් කියනවා. අපිට ඒක ගැළපෙන්නේ අපේ නිසා ආයුබෝවන් කියමු පෙරවන් තරණයි කියමු කියලා. නමුත් සුබෝදයන් කියන එක බුදුහාමර සුබුපන්නම් කියලා පාඨයෙන් මුලින් කියලා කියනවා. ගුඩ් මෝනින් කියලා. ඒ නිසා අපිට ඒක මේ නමුරු දෙයක් නෙවෙයි. අපි හිතන්නේ බඩේකින් අපිට අපේ දැක්කේ. නමුත් අපේ බඩේට කිසි ප්‍රබලණ නෑ. හැබැයි වචනේ කිව්වට විතරක් සුබෝදයන් කියන්නේ නෑ. සුබෝදයන් කියන්නේ නම් සමාජය සඳහා අමුතු පිටිවිල්ල කින්නට වන්නද. සුබෝදයන් කරන කියලා බුදුදහම කරන්නේ නැහැ. සුබ මාධ්‍යයක් ගැනක් කියනවා. සුබ සංඛ්‍යාවක් ගැනක් කියනවා. එනිසා මේ කාරණා අපේ දහනේ තියෙනවා. ඉතින් වඩාත්ම වැදගත් කාන්නේ මානසික වචනේ හොඳ පිටිවිල්ල කින්නේ තමයි. අපි ක්‍රියාවන් කරාට දැන් මෙතන හොඳ ක්‍රියාවන් කරාට දැන් මෙතන අපේ දර්ශනය අපේ සම්මා දිට්ඨිය නිවැරදි නොවනොත් බොහෝ විට අපි මේ කම්මැලි නිසි අනිසංසක් කරගන්නේ නැහැ. දැන් උදාහරණයකට වර්තමානයේ අපි දන් දෙනව බොහෝ දෙනා. ලොකු දන් දෙනව ඇතැම්මිට. විතරම අපි ධාරි වලට යනවා. අපේ ලොකු ආන්දෝලස් ඒ දන් දෙන පිටුන් ගැන වාක් වර්ණනා කරනවා. ඇතැම්මිට බලන් ගියාම මේ දාන දෙන්නේ අඟුණ සලකා ගෙන දෙන්නේ අපට වෙලාවට කැපීද? මේ දෙන්නේ බොහෝ විට මිනිගේ ඥාතීන් සිතට. කෙනෙක් කියන ඔබියන ගැන වෙන දෙන්නේ නැහැ දැන්. බොහෝ දෙනා වර්තමානයේ දාන දෙන්නේම මේ මඩ කියස්සන් වෙන මේ දාන දෙන්නේ. මලියත්තන් කෙරෙහෙත් දෙන ගෞරවයෙන් මෙහෙ යෑමෙන් කරදර කරගෙන කියලා බලන්නේ. ඒ නිසා තමයි ගැලින් වෙන කරන දිනත් වටනක දෙන්නේ. අපි කියන්නේ මේ වළන්තු වාසේවා කියලා අපි දාන වරනවා. නමුත් බොහෝ දෙනා මේක සැබෑ ස්මාර්ට්ෆෝන් කරසාගෙන නොදැන නිසා බොහෝ විට අර දක්ෂ විභාග තුන්දර සඳහන් වෙන ආකාරයෙන් සැබෑ ආසන්නයෙන් බොහෝ දෙනා අපි කරගන්නවා. ඒ සැබෑ ආසන්න බොහෝ දෙනාට සැලසෙන්නේ නැහැ. එනිසා සංගුණ අදහාගෙන ශ්‍රද්ධාවෙන් සතසා පිළිවෙලට දාන දෙන්න ඕන අපි. එහෙම දුන්නත් තමයි වඩාත් අපිට අනුකම්පන සැලසෙන්නේ. එනිසා අපි දිනපතාම හොඳ සිතිවිලි දෙන්නට ඕන. දවස අපි සාපර කරගන්න පුළුවන් නම් පිට බලවත් කුසලයේ කුසල චේතනාවක් අපිට යොදවන්න පුළුවන් නම් අපට ඒක අපේ සතර ජීවිතේ බලපාන. ඒ දරට විශේෂයෙන්ම අනිත්‍යතාවය දෙන්නේ කරන්න ඕන. මේ ලෝකේ වෙනස් වීම මෙන්නේ කියන බලවත් කුසලයක් හිතේ බුදුහම වෙනස් වෙනවා. හැබැයි ඒ වෙනස් වන අනිත්‍යතාවයේ නිත්‍යකමින් ගන්නට නැහැ. මේක තමයි වරදේ ස්ථානය. අපි ඔක්කොම අනිත්‍යතාවය කියලා හිතලා මේ අනිත්‍යතාවයේ නිත්‍යයි කියන අනිත්‍යවතේ නිමිති නොගැනීම වශයෙන් මෙහි කරන්නේ නැත්නම් අපි අර හැමදේම නිත්‍යයි හැමදේම අනිත්‍යයි මේ අනිත්‍යයි කියන පිටිවිල්ල නැත්නම් අනිත්‍යයි කියන විස්තර නිත්‍යයි කියලා තවත් අපි නිමිත්තක හෙල්ප ගන්න මෙන්න මෙතන උන්ට අපි ඉගෙන ගන්න ඕනේ එනිසා මේ වෙනස දකින්නට ඕන වෙනස දකින්නවත් එක්කම මේ ඇලියමන් වෙන කඩුව වෙනවා බොහෝ විට මේ අපට දුක ඇති වන්නේ මේ නිත්‍යයි කියන ආකල්පයක් ඉන්න නිසා. බාහිර දේවල් විතරක් නෙමෙයි. අපේ ශරීරයේ තියෙන මේ නිරෝගී භාවයේ නිත්‍යය කියලා අපි දකිනවා. අත නිරෝගී වෙන්නේ අපේ පින්නතුනි හේත මහා පරපතර රෝගයක් හැදෙන්න පුළුවන්. මේක වෙනස් වෙනවා. අපට තියෙන මේ රූපයේ කෙමෙන් වෙනස් වෙනවා. දැඩි වේගයෙන් මේක වෙනස් වෙන විදිහේ වෙනස් වෙන වේගය නිසා අපට වෙනස් වෙනවා කියලා තේන්නේ නැහැ. එක ටිකක් හරි කියන්නේ අවුරුදු 50 කින්තරදා දෙකෙනෙක් තිබ්බටින් ඔන කෙනෙක් එක වෙනස් වෙන්න ඇති වෙනවා. නම හැම මොහොතක් පාස්සාම හැම තැනියක් පාස්සාම මෙලි වෙනස් වීමට අපි පාඩම් කරනවා. මෙන්න මේක දකිනවා නම් පිරසින අපිට කුච්චිකයන් ගැන අපි ද්‍රව්‍ය ගැන තියෙන ඇලීම ටිකෙන් ටික අඩු කරගන්නවා. අපි යුතුයම් කරනවා. යුතුයම් කළාට මෙන්න මේ දැකීම කියන එක අපි ටිකෙන් ටික අඩු කරගන්නවා. එනිසා වඩාත් වැදගත් වන්නේ මේ අනිත්‍ය සංඥා පිළිගැනීම අනිත්‍යතාවය තුළින්ම යදෙනින් සංඛාර දුක්ඛ කියලා සඳහන් කරනවා යම අනිත්‍ය නැන්ට දුකයි කියන හැඟීම වෙනවා ඒ වගේමයි යම දුක නම් ඒ කාදාත්මයි ඒක තමයි කියල ගන්න බෑ මොකද දුක නම් තමයි කියල ගන්න බෑනේ දුකට කවුරුත් කියන්නේ නැහැ ඒ දුක වෙන නිසා මේක තමයි දෙයක් නෙවෙයි තමයි පාලනය කරන්න බැරි දෙයක් දැන් අපි නිසා කියනවා තමගේ ශරීරයේ තමගේ ජීවිතයේ සමස්ත වස්තුන් තමන්ට පාලනය කරන්න පුළුවන් කියලා. මෙන්න මේක තමයි ආත්ම සංයාව කියලා කියන්නේ. අපි හිතුවට පින්නදී අපිට තමගේ සමස්ත ජීවිතයම පාලනය කරන්න බෑ. පාලනය කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා කියලා 10 ඇතුළත පුළුවන්. ඒකත් එක්කම කඩුවෙල කියලා අන්තිම මොහොතෙන් අපිට කොහෙන් තමයි පාලනය කරන්න බැරි වෙන මේ ශරීරය. මානසික ආධ්‍යාත්මික ජීවන නොමති. ආධ්‍යාත්මික ජීවිතයේ කෙනෙක් අකුරාම මේ කර්ම චක්‍රයත් එක්කම පාන එක නම් කියනවා. මේ ශරීරයත් පාලනය කරනවා. එහෙම නැති කෙනෙක් ඇතැමිට ශරීරයේ දුර්වලකමත් එක්කම තමයි ශරීරය හසුරව ගන්න බැරි වෙනවා. එහෙම යන්තිති කෙනෙක් දැන් බුදුහාමරේ ආදී පත්තක වෙන අය බුදුහාමරුත් එක්ක තරක කරගෙන. බුදුහාමරේ ඔබ වහන්සේ කියනවා මේ සමාජ සමග පාලනය කරන්න බෑ කියලා. මට හොඳට පුළුවන් නෑ විදිහට කියන්න පුළුවන්. මට කැමතිම කන්න පුළුවන්. මට කැමති දේවල් කරන්න පුළුවන්. එනිසා වාස්තුවම කියවට අපිට පාලනය කරන්න පුළුවන් නේද කියන්නේ. දැන් පැත්තක මෙයාට තියෙන වයසට කියලා දෙන්නේ. බුදුහාම දැන් එහෙනම් පැත්තක ඔබ දැන් ඔබගේ ඔය පොන්ටි එක නිදලා තියෙන්නේ. ඔය වයසට කියලා තියෙන ඔබ පාලනය කරන්න පුළුවන් නැහැ ඒක පාලනය කරන්න බැරි නේද. ඊට පස්සේ අනේ ඔබට ඔච්චරම ඔබ පාලනය කරන්න පුළුවන් නම් ඔබට නැතිලි. නැතිලි එක දවසක් ඔබට ඉන්න පුළුවන්ද? බුදුහාම මට බෑ දවසක් වරුවක් ඉන්න පුළුවන් නේද වරුවක් මේක කොරාවක් නැහැ ඉන්න පුළුවන්ද? එහෙනම් බැරිද? එනිසා අපි හිතුවට පින්නදී අපිට මේක පාන්නේ කරන්න බෑ. අපේ ශරීරවත් අපිට පාන්නේ කරන්න බැරි එකයි අපි අනිත් දේවල් පාලනය කරන්න පුළුවන් කියලා අපේ දරුවෝ ඥාතීන් අපේ වෙනත් පරිහරණය කරන දේවල් පාලනය කරන්න පුළුවන් කියලා අපි වැඩි ආකල්පයක් තියෙනවා. මෙන්න මේ ආකල්පයේ පිළිවඳවත් අපි පින්නතුනි නුවණින් බලන්න ඕන. මෙන්න මේ අනිත්‍ය දුක අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නුවණින් මෙහෙය කරන්න මෙහෙය කරකට පින්නතුනි අපි ලෝකෙට තියෙන හැඟීම් අඩු වෙනවා. ලෝකෙට තියෙන හැඟීම් එක දැක්කම අඩු වෙනවා කියලා කියන අනිත් පැත්තෙන් දුක අඩු වෙනවා. අපට දුක හට ගන්න මේ දරුවන්ට ඥාතියක තියෙන ගැටි බැඳීම නිසා ඒ බැඳීම අඩු වෙනවත් එක්කම අර දුක් ටිකක් එහෙමම ඊට සමගාමී මට්ටමකට හදුවා. එනිසා දරුවන්ට පුආ ආසාකර ආදරය කරන මේ දරුවගේ පොඩි දෙයකින් අපි වහ දුක් වෙනවා. විභාගයේ එක ලකුණ අඩු වෙච්චකින් අපි මුළු ජීවිතේම කරගෙන. නමුත් අපි දැනගන්න ඕනේ මේ වෙනස් වෙන දේවල් කියන්නේ අපිට පාරිශ්‍රම් බැරි දේවල් කියන්නේ. එතකොට වඩා අසනට ගත්වන්නේ කුසලයක බලවත් කුසල චේතනාවක තමයි සිට පිටුවා ගැනීම. එයාටත් අනිත්‍ය සංඥාව ඉතාම වැදගත් දෙයක් ඇටේ සලකන මානසිකෙන් දැනගන්න අපට යම් යම් ශ්‍රීසංකරණ පුළුවන්. දැන් පන්සලට ආවටවත් අපේ කැලේවත් අතුබතු ගා සුද්ධ පරිසරකම මෙහෙම තියෙනවා. ඊටත් ඉතරට ඒක කරන්න ඕන. දැන් වත්තන් නැබරි පෝරේසෝ හැටිනම් පරි පෝරේසී කියන ධර්මය සඳහා වෙනවත් නොකරන කෙනා සීල සම්පූර්ණ කරන්නේ නැහැ කියලා. එනිසා පිළිගත්තයි කියන අත්දක ගන්නගෙන කුටියකින් ඉන්න විතරක් නෙමෙයි. පියක වෙන කාපුවම එළිය පහදට ගිහින් අතුපතු ගන්න ඒවත් කරන්න ඕන. ඒවත් මේ සීලේ කොටස. දැන් හාමුදුරන් මේක අනිවාර්ය කරලා තියෙනවා. දැන් හාමුදුරන් උදේ අප දෙකේ හතු ගන්න. දැන් අපේ මෙතරම් වාසලේ විශේෂයි යන්නේ හාමුදුරන් විතරම හතු ගන්න. දවසට හතර පාරක් හතු ගන්න. උදේ දෙපාරක් හතු ගන්න, අවසර දෙපාරක් හතු ගන්න. දැන් මේ වත් පිළිවෙත් කරන එක අපට ලොකු කුසලයක් නේද? සත්‍ය කිව්වනේ ඒක වික්ෂේපතර වේදිනිය වශයෙන් බලපාන නිරෝධී වෙනවා රූප සම්පත්තිය ලැබෙනවා ඒව දැකින හැටි කිද සතුට වෙනවා පින් වෙනවා ඒ විදිහට දෙවි ආශ්‍රා කරන දෙවි හරියට යන ක්‍රියාවයි විතරවත් පිළිවෙලට සංකරණය දෙවි ආශ්‍රා කරන එනිසා මෙතන වෙලෙ පින් සම්පන්න අපේ සිතේ මානසික සුවයට හේතුවක් එවැනි මානසික සුවයෙන් සිටීම අපට වැඩි වෙනවක් දවසේ හොඳ කුසල චේතනාවක් ඉන්න පුළුවන් නම් අන්න ඒ සිතිවිලි අපට ආත්මික කර්මයන් වාස්පත් වෙන අපේ මරණාසන්න මොහොතේ අපට ඒක කිස්මතු වෙනවා. ඒ සාය කරුණේ විදිහට තේරුම් ගන්න ඒ අවස්ථාව අපට එකක්ම කියලා කියන්න බෑ. තමයි මුළු සරයාවෙන් දින සරයාවෙන් වැඩිපුර කාර්යයක් කුසල චේතනා සඳහා අපිට කරන්න ඕන. හැකසා ගැටෙන්නේ නැන අරමුණු වලට ගැටෙන්න හොඳ නෑ. ඇහැට සමහර දේවල් දෙන්නලා අපට විස්මරක් වෙන දේවල් දුවක් එනවා. ඒව හැකිතා කඩු කර ගන්නවා. ඒ වාගේ නැහැ ඒ රූප දැකලා කනෙක් සබ්දාහර මේ ඉන්ද්‍රිය හයෙන් අපේ රූපවල සබ්දාදී නැහැ නේනවා. මේ ඇලීම ගැටීම දෙකම තියෙනතුනි අපේ සිත අසුකරක පිළ පහරන අවස්ථා. කෙනෙක් ගහන්නේ කොච්චර ඉදිරියට ආවද කියන එක තේරෙන වෙන සාධකයක් තමයි මෙන්න මේ ඇලීම ගැටීම දෙක කෙනෙක් කොච්චර නම් අදුද කියන එක මතයි කෙනෙක් ගහන්නේ කොච්චර ප්‍රතිඵල ගන්නවාද කියන එක තේරෙනවා. එහෙම නැතුව සිත සමාදන් වෙච්ච වාර ගන්නකෝ නමදී වන්දනා ගමන්ගේ වාර ගන්නකෝ ඉතින් පාඩේ කොච්චර ගියාද වටවන්දනානේ කොච්චර දවසක් ගියාද කියන එක නෙමෙයි මට නෙවෙයි තමා කොච්චර ධර්මයේ ප්‍රතිඵල ගන්නවාද කියන එක තීරණයක් ධර්මයේ කොච්චර ප්‍රතිඵල ගන්නවාද කියන එක තීරණය වන්නේ මේ අත්කන්නාකාර ඉන්ද්‍රිය වලට ප්‍රිය අප්‍රිය අරමුණු වෙනකොට ඇලීම් ගැටීම් දෙකෙන් කොයිතරම් අපි අඩුව ඉන්නවද කොයිතරම් වැදහස් පිටක් උපදවමින් සිටිනවාද කියන එක මතයි සමාජයේ ආධ්‍යාත්මික දිනුව තීරණය කෙරේ එනිසා ඒ අනුව තමන් කරයවන් සකසාගෙන වැඩගත් වෙනවා. අත්තිම රකින කෙනා ගතතිම රකින කෙනෙකුට වඩා හොඳින් තම සීලය ආරක්ෂා කරගෙන සිටියොත් වැඩියෙන් ලැබෙන්නේ හොඳ අත්තිම කෙනාට නැත්නම් හරියට දස් සීල නරක කෙනාටද? ඔව් දැන් ඉතින් සීලේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒකට සරකාර්ණ මේ කියන සිදුවේ. සමහර අය අපිට උසස් සීලයක් කියලා සමාදම් වුණාට අර සීන ගුණදාම් කරා තමයි යන්නේ. එතකොට ඊට වඩා දැන් පිට පල්ලා සීල කියන කෙනෙක් තියෙනවා. දැන් බුදුහාණන් කාට සමාන ප්‍රසන්නයන ආම්පුරු දෙකියා. අනාගාමීත්‍ය කියන විදිය. දැන් චිත්ත ගුරු පස්සේ පුදු සාතුන් ගියා අනාගාමීත්‍ය. නන්ද මාතාව අනාගාමීත්‍ය කෙනෙක්. කුජුත්තරව අනාගාමීත්‍ය කෙනෙක්. අනාගාමී සෝවාන් මාර්ගයෙන් පෙරෙච්ච දේවදත්තවාමියන් කියතියි. එනිසා යාට සීල අනිසක් වෙනම ලැබෙනවා සීල ලැබුණට සීලයේ සඳහා වූවක් නෙවෙයි සීලයේ සමාධිය සඳහා සමාධි ප්‍රඥාව සඳහා ප්‍රඥාව නිමුක්ති ඥාන දර්ශන සඳහායි දෙන්නේ එනිසා බුදුදහම කියන්නේ අවතක් කොට ඇති දහමක් නෙවෙයි. බුදුදහම විමුක්තිය අතරින් මිදීම අවතක් කොට ඇති දහමක්. එනිසා සීලය සඳහා සීලය අවතක් කොට ඇති දහමක් නම් કોઈ සිල්පදවල සංඛ්‍යාවන් අනිකක් වැඩි වෙන්න ඕන. එහි අනිකක් තිබුත් තියෙනවා. නමුත් බුදුදහමේ වඩා වැදගත් කියන්නේ මේක සීලයේ පදනමක් විතරයි. මේ පදනමේ පිළිගැනීම තමයි බුදුදහම දෙක ඉක්මනින් වඩා ගන්න ඕන. පංචශීලයේ රකිමින් සම්හාර අනාගාමී කියලා කියනවා. දැන් බුදුහමෙන් කාලෙක ඉන්නේ කිසි අනාගාමී කෙනෙක් එකෙනෙක් කටට ගන්න. මේ දෙන්නා වර්ණයෙන් පස්සේ ඉන්නා දැන් මෙතන එක දිවිලෝක ලිපදෙන. එහෙම එකවත් තාකින්න. එනිසා මාර්ගඵලවලදී මේ වෙන අපට දැකෙන්නේ ලැබෙනවා. සීලේ අනිවාර්යයෙන්ම දැකෙන්න පුළුවන් පදින් ඉරක්නවා නම් පංචශීලියම මැනවින් කරනවා. ආරක්ෂා කරගෙන ඊට වඩා ඉහළ ගුණයක් රකින්නවා නම් ඒ රකින්න ප්‍රමාණය සමාන අනුසම් කරගන්න. අනිත් ඒ තමයි හැබැයි සිල් රකින්න කොට අනිත් පැගේ සීලයන්ට බලන්න යන නම් හොඳයි. අනිත් පැයේ සීලය බලන්න කියොත් අපේ සීලය අපිට හරියට රකින්න වෙන්නේ නැත්නම් අපේ මඩුවක් ඉඳෙන්නේ. අනිත් පැගේ සීලය වැළවෙන සම්බන්ධයෙන් සමාන්ත වඩා සිල්වත් කෙනෙක්ගේ සීලයන්ට සීපත් කරන එක සීලානුසුතිය. සීලානුසුති කියන ගාහනුසුතියෙන් මේ කාන්සති බහනාවක් කියනවා. සිල්වත්යගේ සීලය දීගිනීම තමයි කුසල චේතනා නිවන. සමථයේ වැඩෙන භාවනා පිළිවෙල සඳහන් වෙනවා. හැබැයි දුස්සීලයේ සීලයන් සීල රැකන්න එපා. ඒකෙන් තමයි භාවනා කරන්නේ නැහැ, කුසලයක් වැඩෙන්නේ නැහැ, සමථය හවදාක් වෙන්නේ නැහැ. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් අත කතා කරනකොට ඇතැම් විට අපි අතින්ෙන් කතා කරෝදි මේක. මේ වැරදි වැඩ කරපු කෙනාගේ මට්ටමට අපිත් වැටෙනවා. යා වැඩේ කරපු හැටි අපි ඔක්කොම රඟපාල පෙන්නනවා නේද? මෙහෙමයි කරේ, මෙහෙමයි කරේ කියලා අපි දෙනවන වරද කරලා. අර සංගතයවත් එක්ක අපි මේ වැඩ දෙන්නම කරේ. මේ මානසික කටයුතුගෙන මේ විදිහටම මොන නඩත් කරේ නේද? අපි දෙකේ ගියනම කෙනෙකුට අඩපාඩු කියන අවස්ථාවක් තියෙනවා. අපි ඒව නොකර ඉන්නට අපි සීයෙන් කර්තනා ගැනීම විවේචන කරන අවස්ථාවක් තියෙනවා. නමුත් අර කන්නේ බොහෝ දෙන අනිත් අයගේ වැඩ පෙර අඩපාඩු කන් කියන්නේ තමන්ගේ දුෂ්ට කරගෙන. ඒනි තාරයක කරගෙන තමන්ට හබදක් වෙන්නේ නැහැ. තමන්ට තියෙන කුසලයක් පිළිහෙනක වෙන්නේ. ඉහෙර තේජන් එහිපත් කිරීම හොඳයි. අනිත් පැයකින් ඒ අනුපාඩුකම් අපි කියන්නේ නැහැ හොඳ නැහැ කතා කරන්නේ නැහැ හොඳක් නැහැ. හිතන්න හොඳක් නැහැ. තමන් ගැනම බලාගෙන ඉන්න තරමක් හොඳයි. බිම වැටේ තිබුණ දෙයක් අහුලා ගැනීමේ එය තමන් ගැනීමේ අකුසලයක් සිද්ධ වෙනවා. මේක තමන් ගන්නද තමන් යම් දෙයකට යෙදේ කොට අකුසලයක් වෙන්නේ නැති කියලා හරි දැන් අයිතිකාරය නොදන්නා කෙනෙක් කියලා මම හැමෝටම කියනවා ඒක හරි. ඇතැම් විට අපි අයිතිකාරය නොදන්නා දේවල් මගින් වැඩි තියෙනවා හඳනවා. දැන් මේක බුදුදහමෙන් කියලා තියෙනවා විසුණුහන්කට උනත් යම් කිසි දෙයක් අයිතිකාරයක් නැහැ කියලා ඉදෙනවා පාසුදුළු සංඥාවෙන් ගන්න පුළුවන් කියලා. දැන් කොහොමද කාලේ කියන දේවල් පාසුදුළු හේත සංඥාවක් ගන්නවනේ අයිතිකාරයක් නැහැ කියලා. අන්න ඒ වගේ වැඩි දෙයක්ම ගන්න පුළුවන්. හැබැයි මම දැක්කත් කෙනෙක් මේක අයිතිකාරය කියලා දැනගත්තොත් දැනගත්ත මොහොතේ මම ඒකට දෙන්න ඕනේ. ඒක තමයි අපි සදාන් දෙන්නේ කියලා. Taman එක Taman දෙක ඒකට වරදක් නැහැ. යම් සිතාක දැනගත්තොත් දැනගත්ත මොහොතේ අපි ඒක දෙන්නේ තමයි. කොහොමද දැක්කේ මේ වගේ දේවල් අපි දින කරවට නම් හඳ දැන් පෞලිය කන්නා අපි ඒ වගේ ගත්තම නෑ නේද? හරි බය අත පාරතර වෙනීම දුන්නත් ගන්න නැහැ ඒකනේ. ඔව් ඒ විදිහටම යම් දිනක ගන්න ඕනේ. මේ තරම් දීර්ඝාස ලැබීම ගැන ටිකක් පැහැදිලි මාතියක. ඊම ගැන අහුවත් කමන්නේ නැහැ මම. දීර්ඝාස ලැබීමට පින් කරලා තිබෙන්න අවශ්‍යයි. ඒ වාට දීර්ඝාස ලබා නොයෙකුත් ලෙඩ ඇතිව දුක් සහිත ජීවත් වුණොත් එය පිනක් වන්නේ කෙසේද? ඔය දීර්ඝාස ලැබීම දැන් මේකට හොඳ උදාහරණ තියෙනවා බුදුහා. දැන් අපි හිතන් ඉන්නේ ලෙඩකලෙක් දැන් මොනෝදින් අනේ වැඩක් නැහැ ඊට වඩා හොඳ නැරෙල යන එක කියලා නේද? නමුත් බුදුදහම ගැඹුරින් අධ්‍යයනය කරොත් එහෙම නැහැ. එතන ඒකට හොඳම කතාවක් තිබුණා කියන ප්‍රේතවස්තුවක් තියෙනවා. දැන් අම්බසක්කර කියලා. අම්බසක්කර කියලා ප්‍රේතවස්තුවක් තියෙනවා. විමානවස්තු ප්‍රේතවස්තු කියලා ග්‍රන්ථ දෙකක් අපේ තියෙන පුජකනිකායේ. මේ දෙක මෙයන්ට කියවන පොත්පත් අරගෙන කියවන භාෂාවෙත් අමාරු නෑ. අපි කරන අනිත් දේව තරම් අමාරු නෑ නේද? මේ පොත්ේ අරගෙන කියවන්න. මේකේ තියෙන අම්බසක්කර කියලා ප්‍රේතවස්තුවක් මේක එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් නෑ ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි එක්තරා කෙනෙක් වරදක් කරලා මේ වරදේ ඔහු වරද කරලා වරද කරන හරියටම ඔහු කුල තියෙනවා රජතුමා ඔහු වරදට කුල තියෙනවා කියන එක නෑ සඳහන් වෙන්නේ අත් දෙක පිටිපස්සට තියෙන ගැට ගහලා උස කන්නක උල් කරපු උසකම පිටිපස්ස තියෙනවා. ඒ රෝටින් එක එකපාර මැරෙන්නේ නැහැ. ඈ ගහලා දුක් වේදනා අඳලා නැහෙන් කටින් දේ වහුරවල ඉතාලම දැඩි පීඩාවක් තමයි මියන්නේ. ඒතන වෙන්නේම කෙනෙක් උල කියලා ඉන්නකොට උන් ඈ ගහනවා. අනේ මම ඉක්මනට මැරෙන්න මට මේ දුක විඳින්න බෑ කියලා කෑ ගහන මේක. මේ වරදක් කරපු කෙනෙක් ඒ වරද දීපු ගන්නම විඳින අවස්ථාව. මෙයා සමහරවිට මේ කෙනාගේ දීගේ ඥාතියේ එක්තරා ආත්මභාවයක ඉඳලා මෙයාව දිහා බලනවා. මේ ඥාති දකින්න තමන්ගේ මේ ඥාති ලොකු දරුවමක ලක්ෂණ මේ නෑ ගන්න දුක් විඳිනවා. ඒ විතරක් නෙවෙයි කියා දකින්නවා මෙයා කියේ කිහිල ඉබගෙන කරක් ගන්න. දැනගෙන මේ කෙනා ආසින් නැවෙලා ආසින් ඉඳගෙන මෙයාට කියනවා ඔබ මැරෙන්න එපා ඔබ තාම මොහොතක් හරි ඉන්න. ඔබ ඉස්සහාසිත හදාගෙන ඉන්න ඔබ මැරෙන්න එපා ඉත දිනු කරගන්න පිට ආන්නේ කරගෙන කොහොම හරි ඔබ ඉන්න තාම මොහොතක් හරි ජීවත් වෙන්න කියලා. මෙහෙම කියනකොට ලියා සම්මේ යනවාගේ දඬුවම නිකුත් කරලි තමයි. පරිසමත් මේක දකින්න අහන්නේ කියලා මම හිතුවේ කියලා මේ කතාව කියනවා. ඊට පස්සේ සත්‍යයෙන් නැහුවා ඔබ මේ මුද්ගණයාගේ හසුරෙද කියලා. මෙච්චර මේ දුක ඉඳලා කෙනෙකුට තා වැඩිපුර ජීවත් වෙන්නේ කියලා කියන්නේ ඔබ මේ තැනත්තාගේ හසුරෙද කියනවා. ඊට පස්සේ කිව්වා නෑ මම හසුරෙක් නෙමෙයි මම ඇයි කොහොම ළඟම ඥාතියෙක් කියලා. ඊට පස්සේ අරුව එහෙනම් ඔබ මෙහෙම කියන්නේ ඇයි කියලා. ඔව් කියන මට මෙයා ගලන කියන්නේ දැන් පොඩ්ඩක් එහා යන කියලා ටිකක් ඈතට ගිහිල්ලා මේ රටේ මාත් කීතිය තියෙනවා. මොකද මේ සිද්ධිය. ඔව් කියනවා මේ තැනත්තා දැන් දෙන්නේ කිහිල්ලා ඉස්පතේ නැතිනේ අවීචි මහා නිරේ. අවීචි මහා නිරේ දුක් විඳින එක මේ දැන් මොහොත් මේ උල මත විඳින දුකට වඩා 10000 ගුණයකින් වැඩි. ඒ නිසා මම මේ කෙනාට කියන තව මොහොතක් හරි මේ උල මතම හරි ඉන්න කියලා. නොදෙරේ උලමතේ ඉන්නක හොඳයි මැරෙලා අවිඥානට වඩා කියලා. එහෙනම් පින්නොත් අනිතියවල් ගැන හොඳින් කියන දෙයක් නැහැ නේ මේ පින්නතුන් ජීවත් වෙන කාලේ ලෙඩ දුක් තියෙනවා එහෙම කියලා කියනවා නේ. ඒ මොන ලෙඩ දුක් තිබුණත් පින්නතුන් සතර අනිත්‍යතාව භාවල විහිං දුක් වල සමගාමී වෙනවා මේක ලොකු දුකක් නෙවෙයි. ධර්මයේ පැහැදිලිව සඳහන් වෙනවා යම් කෙනෙක් උපතින්ම අත් දෙකයි පා දෙකයි අහිමි වෙනවා. තමන්ගේ මනසෙන්තර සමම්ම වතුතු වාගෙන අවුරුදු 100ක් එක තැනම ඉන්නවා නම් බුද්ධෝත්පාද කාලෙක හොඳ නුවණක් සහිතව කෙනෙක් අර වගේ එක තැනම හිටියත් ඒක වාසනාවන්ත උපතක්. කෙනෙක් උපතින්ම අධ්‍යයනය පාඩේට යමින් වෙලා අවුරුදු 100ක් එක තැන මනසෙන්තර වතුතු වාගෙන හිටියත් හැබැයි බුද්ධෝත්පාද කාලෙක හොඳ නුවණක් සහිතව එකෙම හිතියත් මේ මිනිස් ආත්මභාවය ඉතාම වටිනා භාවයක සම්පන්න අවස්ථාවක්. එහෙනම් මේකේ අනිත් දෙකක ගැන මුලින් කියන දැනගන්න. ඒ නිසා නිගාත්‍රි ළඟට පිටුත් අපට හිතෙනවා කෙනෙක් නිහියෝසින් දෙක දුක් නැතිලා අනේ හොඳයි මරිච්ච ගැන කියන තවත් දුක් අපටත් දුකයි යාටත් දුකයි මරිච්ච එක හොඳයි කියලා හිතනවා. නමුත් වෙනත් ඥානෙම කියන්නේ සතර දාන්න නිසා. අපි දන්නවනම් යාන්නේ ඒක ඉපදුනේ කොතනද කියලා. අපි එහෙම කියන්නේ. එනිසාමයන් සතර ගමනක් මෙයන්නේ බුදුදහමේ ඥාත්‍යන් කාරණාවලට නිගමන දෙන්නේ මේ අවුරුදු 60ට 70 වගේ විහාර විතරක් බලන්නේ මුළු සතරක් ගැන බලලාගෙන බුදුදහමේ උපදෙස් දෙන්නේ. එනිසා බුදුදහමේ වර්තමානයේ අය විග්‍රහ කරන සමාධි විද්‍යාව මානව විද්‍යාවට වඩා ඉහළ විද්‍යාව බුදුදහම කියලා කියන්නේ. සමාධි විද්‍යාන කුලානුගතින් සමහර රටවල් ඕස්ට්‍රේලියාවල රටවල් තියෙනවා කෙනෙක් ලෙවල් එක්ස්ටෙන්ඩ් කරනකොට එයා ඥානී සංගම ඥානී දරුවන් කැමදිනා එයා වන්න ඉන්ජෙක්ෂන් එකක් ගහලා එන්න කඩේට එයා වන්න මේ දැක්කට පස් කරන්න පුළුවන්. කවුරුලමයි කවුරු තත්සන් කරන්නේ. එයා ඩොකියුමන්ට් වඩා හොඳයි කියලා එහෙම සමාජ රටවල් නියම කරත් හැම රටේම නෙවෙයි සමාජ රටවල් තියෙනවා. දැන් ලංකාවේ කේමස්ටි ගැ කියලා තමයි ගාන. ඒක අම්ම කෙනෙක් ඒ වගේ එක්ස්ටෙන්ඩ් ඉන්නකොට මේ එහෙ ඉන්න දරුවෝ එක කැමතිලා කියනවා. ඉතින් අම්ම ඩොකියුමන්ට් වඩා හොඳයි කියලා ඒකට කැමතිලා. නමුත් මෙහි නැර කැම්පේලා දැඩි වෙලාවක් කැම්පේලා අසන් කරන්න මොකද වෙන්නේ? ඔක්කොම කටේ ආනන්දර කර්මය තියෙනවා. අය කල්පයක් ඉවතී. නිරේ කල්පයක් අයි කිසි සමාවක් නෑ. ඒ නිසා බුදුදහම මීට වඩා ගැඹුරට ගිහිල්ලා දේවල් ගැන බලන්නේ. ඒ නිසා ඒක නිසාම වැඩගත් වෙනවා. ලෙඩ දුක් නිදිමි හරි පිළිතුරු දෙන්නේ මේ සුබ තීන්දීම වටනවා. ලෙඩ දුක් අඩුව ඉන්නවා නම් හොඳයි. නමුත් ලෙඩ දුක් හයිතර දීර්ඝායස ලබන එක ලෙඩ දුක් නිසා දීර්ඝායස හොඳ නැහැ කියලා අපේ එන්නට බෑ. ධර්මයේ තියෙන කර්මයේ සාධකකට පරිණතය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අර පුද්ගලයා අර උලකේ පුද්ගලයා ඊට පස්සේ රජතුමා බොහොම සංවේගයකට පස්සේ මේ සිද්ධහල රජතුමාට පුද්ගලයා ඉක්මන නිදහස් කරා. නිදහස් කරලා කරක් නෙවෙයි මනුෂ්‍යය වතුමාට සුව කරගෙන ඊට පස්සේ මේ සැතර ගැන කලකිරීමක් ඇති කරගෙන ඒ නැත්තම් මහානුත්පත් කරන මහාන රහත් වෙනවා. එතනින් පස්සෙම වර්ග සත්‍යයක් ඉන්නවා. ඒ අය කොමන හේතුවකින්වත් මේ බුදුරේ සම කාටහත් විනාශ වෙන්නේ නැහැ. එයා රහත් වෙනවා නම් අවුලක් නෑ. ඒ කියන්නේ පස්සෙම වර්ග සත්‍යයක් කියන්නේ. ඒත් මේ දැනටත් ඒ වගේ කෙනෙක්. එයාට කොච්චර දඬුවමක් ලක්ුණත් උඹට බේරෙන්න බාර ආදි වුණා. මේ අම්බලමාල කියන කෙනෙක්. අම්බලමාල කොච්චර මිනිස් ඝාතනයක් කරා. හැ පොත රයිස්මා සාල් කිරිත සම්මුවල්ලා ගන්න ගන්න කරේ මේක කරේ පුදාන දෙලි බේරුණා. ඒ කියන්නේ සත්‍යයන් රහත් නොවේ මේ ධර්ම සාකච්ඡාවට සමගාමි වාක්‍ය ගන්නවා මුල් කරගත්තා. අපි එක එක දවස්වල තේ එක එක මාතෘකා මේ අතන විස්තර කරනවා. ඒක මේ අතන මට ගේන කොච්චර තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒකද සාඩු කරෙන් දෙන්න බලන්න. අද අපි කතා කරන බලාපොරොත්තු වෙන කිසි ඥාතියෙක් නෑ. බුදු ආන්තර ඥාතියෙක් ගැන මොනවද කියලා තියෙන කියන කරුණයි. අද සාකච්ඡා කරා. ඥාතින් කිව්වා අපි බොහෝ දෙනෙක් කැමති ඥාතින්නේ ඥාතින් වස්තුනන ඥාති ඈන් ඒ වගේම අකමැතිලාරෝ කියනවා මේ ඥාතින් අපිව නැති කරනයි කියලා කියනවා මේ ඊටයි නම්ද ඥාතින් කියන්නේ මාව නැති කරේ කියලා කියනවා ඈ ඥායයි වේයයි නිඥාන අක්ෂර තුනෙන් කියන කරක් කියනවා මේ මට අපි ඉතින් අපේ කතාවටත් තියෙනවා අපිව නැති කරන තුන් දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි ඥායයා ඒ වගේම නිඥා වේයයි කියනවා කොහොමද කියන්නේ බුදුහාමුදුර ඥාතින් ගැන කියපු කරුණ තමයි දැනගන්න ඕනේ වටිනා ඔබට. මොකද වර්තමානයේ පිළිතුරු අපේ ජීවිත වලට කැළැපිතු බලපෑමක් ඥාතින් වෙනවා. ඒක හොදේ ජීවත් වෙන ඥාතින් විතරක් නෙවෙයි. මේකේ ඥාතින්ගේ අපේ ජීවිත වලට කැළැපිතු බලපෑමක් නම් අපි දන්නේවත් නැහැ. අපිට හැදෙන ලෙඩ දුක් වලට අපේ ජීවන් දොරවල් නැතිවෙන අත්මගේ කන් වලට අපලෝකතර වලට කැළැපිතු බලපෑමක් කරන මේකේ ඥාතින් ඒක අපි නොදැන කියන්නේ එක සිදුවන දෙයක්. ඥාති කියන කියන්නේ පින්නතුනි ඥාති කොටස් පිළිගකට බෙදාක ගන්න පුළුවන්. එක පිළිසක් තමයි අපට ඉදිරියේදී ඉපදෙන්න ඉන්න ඥාති. අපිට තාමගේ ඥාති මත ඉපදෙලා නැහැ. ඉදිරියේදී ඉපදෙන පුළුවන් ඥාති ඉන්නවා. ඒ වගේම වර්තමානයේ දැනට අපට ඉන්න ඥාති ඉන්නවා. දැන තියෙන අම්මා තාත්තා දරුවේ ඥාති ඉන්නවා. ඒ වගේම මේ ජීවිතයේදී ඉදිරියට ලැබෙන ඥාතීන් ඉන්නවා. දැනට ඥාති නොවන හැබැයි ඉදිරියේදී යම් අම්මල සාදයක් මත ඥාතීන් වෙන්න පුළුවන් අය තියෙනවා. හැබැයි සාම ඥාති නෙවෙයි කට්ටිය. විවාහ වෙන්න පුළුවන් අය, දරුවෝ විවාහ කරලා දෙන්න ඉන්න අය ඉදිරියේදී ඥාතීන් වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම පිළිසක් ඉන්නවා මළගිය ඥාතීන් කියලා තියෙනවා. ඒ අතර තවත් සතර අපිට එක එකට අප ඥාතීන් ටික අපට නොපෙනෙන ලෝකවල ඉඳගෙන අපට යම් යම් වර්තයන් කරන විදිහට තියෙනවා. ඔන්න පිළිතුරු ඥාති ගැන කතා කරනකොට ওই අවස්ථාව තියෙනම කතා කරනවා. දැන් යම් කිසි ප්‍රභූවරයෙක්ගේ ආරක්ෂාව ගැන කතා කරනකොට ආරක්ෂාවේ අවස්ථා තියෙනකල බෙදලා තියෙනවා. දැන් මෙතන ඒ වගේ අන්ත රෙදිලි නැහැ ඉන්නවනම් අපි ගන්න වැඩි ආරක්ෂකන්තවල ප්‍රභූවරේ ආරක්ෂා කරනකොට ප්‍රභූවරේ ඉන්න දෙන ආරක්ෂා කරනවා. ප්‍රභූවරේ ඉන්න ගෙදර ආරක්ෂා කරනවා. ඒ වගේම ප්‍රභූවරයා උත්සවවලට යනවනම් උත්සවවලට කලින් ගිහිල්ලා ආරක්ෂක ගාන පරීක්ෂා කරලා එතන පරීක්ෂා කරනවා. ඒ වගේම යනකොට මගදී යන වාහන ඉතරෙන් පස්සේ ගාන යනකොට අපිට ආරක්ෂා කරගන්නත් ඕන. ඔන්න ඔය අවස්ථා ජීවිතේම ආරක්ෂා කරොත් තමයි මේ ප්‍රභූවරේ ආරක්ෂා වෙන්නේ. අන්නේ වගේ තමයි අපේ ඥාතීන් දස්සතින් අපට ඉදිරියේදී ඉපදෙන්න බලාගෙන ඉන්න ඥාතීන් ඉන්නවා. අපේ ඥාතීන් වෙලා දැන් අපිට ඉන්න සහෝදර සහෝදරයන් දෙමාපියන් දරුවන් ආදී ඥාතීන් ඉන්නවා. අපිට ඉදිරියේ යම් යම් සම්බන්ධතාවක් අපිට එකතු වෙන්න පුළුවන් ඥාතීන් ඉන්නවා. ඒ වගේම අපේ මියේ ගිහිල්ලා ඉන්න ඥාතීන් ඉන්නවා. මේක පෙර ආත්ම භවවල අපිට එකට ආපු අපේ ඥාතීන් වෙනත් ලෝකවලින් ඉඳගෙන අපිට දිහා බලාගෙන ඉන්නවා. පොන්නයි හැම අත්‍යයක් ගැනම කියනතනේ බුදුදහමෙන් කතා කරනවා. ඒ හැම කෙනෙක් ගැනම කතා කරලා අන්තිමට විශ්වාසම පරමාඥාදී කියලා දැනගත්තා වෙනවා. ආරෝග්‍ය පරමාලාභ විශ්වාස පරමාඥාදී විශ්වාස වාක්‍ය ගැන උතුම් ඥානය කියලා සම්මන්ත කරනවා. ඔන්න පිළිද යන්නේ ඥානයෙන් ගැන බලමු. හොඳයි. පළවෙනි කෙනා ගැන බලමු අපි අපේ ඉතිරි ඉපදෙන ඥානය. අපේ බොහෝ වෙලෙ පිළිදෙන ඉතිරි වෙන මව කෙනෙකුට පිය කෙනෙකුට දරුවා කෙනෙකුට බොහෝ වෙලෙ කර්මකර්යයක් එක්ක එන ඥානය. මේ දෙමෝපියන්ගේ ಗುಣදහම අනුව තමයි දරුවා තිරණය වෙන්නේ. අම්මා තාත්තා හදවත පිළවත් නම් ඒ ලැබෙන දරුවා තුමාත් පිළවන්නේ. අලාතරකින් අපි කුර දරුවන් ඉන්නවා 105 10ක් ඉන්නවා. නමුත් ඒක අනුමතිතර මේ දෙමෝපියන්ගේ ಗುಣ වලට සමගාමී දුව දරුවන් ඉන්නවා. ඒ නිසා දරුවන් ගමන කැමති නම් කැමතියා ඉන්නවා ඉදිරියේදී හොඳවට පිළවත්ව ගුණවත්ව අහිංසකට කරුණාමයි කියලා දක්වමින් ඉන්න ඕන. ඒ වගේ දරුවා හැදෙයි. කෙනෙක් සාදු කරක් ගැන බලන්න. ඥාතවතා සාදු කරක් දෙන්න. එතකොට සමහර අය පිළිතුරු අපි ගන්න වර්තමාන සතියේ වැඩලා තියෙනවා සමහර මව්වරු දරුවෙක් මහාන කරන්න කියලා කතාගෙන දරුවෙක් බලාපොරොත්තු ඉන්නා ඉන්නවා. එතකොට මේ පිළිතුරු ගන්නම පිළිවත් අය. ඇතැමිලිස ටීවී ලෝකවල ඇවිල්ලා හොඳට ආර්ථික සේවය කරන්න බලාගෙන ඉන්න ළමයි දරුවන් අර වගේ මව්වරුන්ගේ කුස පිළිතුරු ගන්නවා. ඒ නිසා කර්ම ශක්තිය නිසා මේ දරුවන් එහෙම මව්වරුන්ට සම්බන්ධ වෙනවා. ඇතැමිට එළි බවුරුන් බලාපොරොත්තු වෙන ඇතැමිට ඒගොල්ලන් උපත ටික කලකට ප්‍රමාද වෙලා වෙනත් තැනවල සාවකාලිකව භවයන් වල ඉන්න නැතන් පත් වෙනවා. ඒ නිසි කාලය යනවා. හැබැයි ඒක කියන්නේ භවය අතරක් වෙලා අතරක් නෙවෙයි ඒකත් වෙන මාතෘ භවයක්. ඒ නිසා එළි අපේක්ෂාවක් සහිතව පව කෙනෙක් හොඳ දෙහැම අපේක්ෂාවක් අදහා දරුවන් ලබා ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා නම් බොහෝ විට එළි බවුරුන් ලැබෙන්නේ වගේ පින්වත් අය. දරුවෝ ඒ වගේ දරුවෝ ලැබෙන විතරක් නෙවෙයි දරුවන් ඇතුළත මුළු මේ සාත්‍යයේ පුලිස්සේදී කාර්යභාරයක් සිදු කරන අවස්ථාවේ නම් අපේ ලාංකික වර්තමාන ඉතිහාසයේ නුත් දැක් වෙනවා දැන් දැන් සම්මත. ඒ නිසා බොහෝ දෙනෙක් හිතන්නේ දරුවා මෙරට ඉපදුනාට පස්සේ දරුවෝ හදන්න ඕනේ කියලා. ඒක දැන් ටිකක් ඉදිරියට ගිහිල්ලා දරුවෝ මෞඛ්‍යයේදීම හදන්න ඕනේ කියලා හිතනවා. නමුත් මෙන්න මේ මතක තියාගන්න දැන් ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා බුදුදහමෙන් කියන්නේ දරුවා පිළිස්ස ගන්න කලින්ම මෞර්තියෝ සිල්වත්ව ගුණවත්ව පින්කම් කරමින් ඉන්නට ඕන. මොකද පිළිසින ගත්තට පස්සේ අපිට වෙනස් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. පිළිසින ගන්න කලින්ම හොඳම කෙනෙක් ලැබෙන්න නම් ඒ සඳහා මෞර්තියන්ගේ ඉස්සර ප්‍රාර්ථනා ඉතල කුසලයන් හේතු වෙනවා. ඒ නිසා හේ දරුවන් ලැබෙන පෙර කාරණා. ඒ වගේ දරුවෝ පිළිසින ගත්තට පස්සේ අපේ ආපල ඉන්නවා නාම සිල්වත්ව සැදහැවත් අය. අපේ බෞද්ධ සාහිත්‍ය සඳහා කරන සමහර අමරා පුතේ ධර්මයේ පිළිසින ගන්න අවස්ථාවේ දෙවරක් සමාදම් වෙනවා කියන්නේ. අම්ම වෙන්නේ සමාදම් වෙන එකවර පුත් තමගේ පුතේ ඉන්න දරුවා වෙන තවත් වර පුත් කියලා සමාදම් වෙනවා කියන්නේ. ඒ වගේම වර්තමාන වෛද්‍යවිද්‍යාවේ දරුවා මෙලට බිහි වෙන කලින්ම දරුවා ගැන හුවා කාරණා මව පුතේ හිම තේරුම් අරගන්නවා විවිධ උපකරණ වලින්. ඒ විතරක් නෙමෙයි අපේ අතීත ඉතිහාසයේ සඳහන් වෙනවා විවිධ කාරණා දරුවෝ පුතේදී මවපියන් කරන දේවල් ගැන දන්නවා කියන්නේ. එක්තරා ඉන්ද්‍රියන් කතාවක් තියෙනවා ළමයේ මෙලොඩ පිටි වෙනවා පිටි වෙන කලින් මව කුසී ඉන්න කාලේ මේ පියා දින කතා මමට කතාවක් තියෙනවා දිග කතාවක් මේක මේ කතාව කියන මඩටි කතාව අවසන් කළා කියන අවසන් කළ ඉන්න වෙලාවට දරුවෝ ලැබිලා තියෙනවා දරුවෝ ලැබිලා ටික කරා කියන දරුවා කතා කරන්න පුළුවන් වුණාට පස්සේ දරුවෝ කියනලු අර මම මව කුසී ඉන්න කාලේ කිව්ව කතාව ඉතුරු ටික කියන්නේ මේ වගේ අවස්ථාවකින් සනාගෙන මොකද දරුවන්ට ඒ වගේ ආකල්පයක් තියෙනවා අපි ඉතින් ඉන්නවා මේ මෞර්තින දරුවට කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලා. නමුත් වර්තමාන පරිසර වලින් අනාවරණය කරගෙන තියෙන හැටියට දරුවා මෞර්තියේදී දරුවෝ ගැන අමනාපයක් දරුවෝ නැති කරන්න ආසෙ පිටිවිලක් මේ මෞර්තින දැනට පස්සේ කාලේ ඒ දරුවා මෞර්තියන්ට වාස් හේතු කරන අය කියලා. ඒ වගේ කරුණ සනාගෙන ඒ නිසා දරුවාට හැකිතාක් මෛත්‍රිය සාබතව සිටීම දරුවා නැහැ දරුවෙක් වෙන දෙයක් වෙනවා. මෙරොට දිනුනාට පස්සේ විශේෂයෙන් දෙමෝපියෝ දරුවන්ට දැඩි ආදර්ශවත් වෙන්න ඕනේ. දරුවෝ කටයුතු කරන්නේ දෙමෝපියෝ තියෙන හැටියට නෙවෙයි දෙමෝපියෝ කරන හැටියට. ඒ නිසා දැඩි ආදර්ශයෙන්ම හරියට සිල්ගත්තු දෙන්නෙක් වගේ දරුවෝ ලැබුණට පස්සේ අම්මා තාත්තාට ඉන්න ඕනේ. එහෙම හිටියොත් තමයි සමා බලාපොරොත්තු ඉලක්ක කරා දරුවෝ එන්නේ. ඒ නිසා ওই එන දිවි වෙන කලින් තියෙන කාරණා ටික අපි කිව්වේ. ඥාතින් හැටි. ඒ වගේම පිළිතුරු අපි සමහර ඥාතින් ඉන්නවා මේක තියෙන ආත්ම භාවය අපිට සමීප ආශ්‍රය කරලා අපිට මේ ආත්ම භාවයේ යටන් විට ඥාතින් වශයෙන් හෝ වේවා ඥාතින් නොවන වශයෙන් හෝ වේවා ඉඳලා අපිට යම් යම් බලපෑම් කරනවා. දිනක් බුදුරජාණන් වහන්සේ පින්න පාතියක් වැඩම කරනකොට සාකේත කියන බ්‍රාහ්මණයෙක් සාකේත කියන බ්‍රාහ්මණයෙක් බුදුහාමරට මගෙන් මුණගෙන උනා. මුණගෙනද සඳහන් කරනවා බුදුහාමරණිය ඔබ වහන්සේගා බුදුහාමර කියන එක අනේ මගේ පුතේ උගා කාලෙකින් දැක්කේ යන් යන් ගෙදර යන් ගාන ටිකක් බලනවා අම්මන් බලාගෙන ඉන්නවා නම් නංගි ටිකක් බලන්න අපි ගෙදර යමු කියලා. බුදුහාමර ආනන්දහමකටත් ආනන්ද කලබල කරන්න එපා. ඔබ නිස්සබ්ද වෙන්නේ නැත්නම් ආනන්දහමර කලබල වෙයි කියලා. බුදුහාමර කිව්වා වගේම අර සාකේත මම ගෙදරට ගියා. ගෙදර ගියාම තමයි බ්‍රාහ්මණ ආලේ පුතේ උගා කාලෙකින් දැක්කේ අපි මේනකම් බලන්නේ නෙවි. මේ වෙන ප්‍රාර්ථනාවක්. එතකොට ඒගොල්ලන් ගාණේ පූජා කර පුතාලා ඉතින් බණක් කියලා ඒගොල්ලන් ටික සතුට කරන නැවත වැඩම කරා. ආනන්දාව ඊට පස්සේ යහුවනේ කාලෙ මොකද මේ සිද්ධිය කියලා. බුදු ආනන්ද මහත්මයා පන්සියක්ම මේ දෙන්න නමුණු මහත්කෙ දෙනවා කියන්නේ. අර දෙන අම්ම තාත්තා විතරක් නෙවෙයි අර සහෝදර සහෝදරත් එකට ආපයන්නේ. අර මේ මට තේ යටිදේ තියෙනවා. ඒ නිසා ඒ විදිහෙ ඉස්පතු වෙනවා. ඒ නිසා මේ ඥාති කියන දේ අපට මොන ගැහලා දැන් මේ ආත්මභාව ඥාති නෙවෙයි. එතෙන් සතර ආපෝය මනුෂ්‍යයන් හැටියට ඉන්නවා ඒ විතරක් නෙවෙයි අමනුෂ්‍යයන් හැටියට ඉන්නවා බුදුහාමෙන් ආදී සාධිකර කොණේ හාත්ම වෙන්නේ කියලා මේ හාත්ම හරිය ලස්සට බණ කියනවා බණ කියනකොට පින්නතුනි ඒ බණ අහන්නට එක්තරා දෙවඟනක් වෙනවා දිවිලෝ කින්දලා නිකන් නෙවෙයි ඉන්නේ තව දෙවඟනක් වා පිරිවරාගෙන අද අපේ පොඩි හාමුදුරු බණ කියන යම් කියලා මේ තැනදීගෙන මේ අපේ පොඩි හාමුදුරු කිය පුතාල කියලා කියනවා නමුත් මේ ආත්මභාවයේ මේ හාමුදුරන් යම්කට වෙන්න නිසා මේක ඉස්සෙල් ආත්මභාවයේ පින්නතුනි මේ හාමුදුරන් යම්මයි මේක ඉස්සෙල් ආත්මභාවයේ අම්මා දැන් මේ හාමුදුරු බණ කියනකොට තමන්ගේ පුතා වගේ ඇවිල්ලා බණ අහනවා ඒ විතරක් නෙවෙයි ජීවි ලෝකයට ලොකු ගෞරවයක් මේ තමන්ගේ පුතා බණ කියනවා කියලා. මේ දෙවගණන් අතර මේ දැනෙන ලොකු ගෞරවයක් ලොකු කීර්තියක් මේ ඇයිගේ පුතායි කියලා. මේ ආත්මභාවයේ පුතා නෙමෙයි පින්නතුනි මේ ඉස්සෙල් ආත්මභාවයක බලන්න කුලින් තරන්න මේ සම්බන්ධය වර්තන එනි සමාජික ඥාන අපි හොඳට දැහැමෙ වෙන්නකොට ඒකේ ආර්ථික වාසිය උදේ අපේ දෙමෝ කියන්නේ ඥානෙ විතරක් නෙවෙයි. අපේ මීට ඉස්සෙල්ලා සභාවල අපේ ඥාතින්ට තමන්ගේ දැහැමෙ ජීවිතය ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි පසු කාලෙම මේ පොඩි හාමුදුරුවෝ මහණකම ගැන කලකිරෙලා සිවුරුවරිනේ ගියා. සිවුරුවරිනේ ගියපු වෙලාවෙදි ගෙදරට ගියා අම්මට මේක කියන්න. අම්ම ඊට පස්සේ කොහොමද උදේ සිවුරු නම් අරින්න එපා මේ ගෙදර. මේ ගෙදර කියන්නේ මහා දිනකයක් වගේ. සිවුරුණන් අරින්න පාගෙන. නමුත් පොඩි හාමුදුරු කියන්නේ මට නම් යන්න ඕනේ කියලා. එහෙනම් පොඩි හාමුදුරු ටිකක් හරින්න සිවුර තියාගෙන මම මේ දාන ටික දී කුයර දැන දැනගන් කියලා ටිකක් වෙලා හරින්නේ කියලා දාන සකස් කළා. දාන සකස් කරන කම මේ ස්වාමීන් වහන්සේ කුඩුවක වැඩ සිටියා. එතකොට අර දෙවදෙනෙක් බැලුවා මේ පොඩි ළමං හාමුදුරු කියලා. වන්නකොට මෙන්න යන්න හදලා. එයා කල්පනා කරා දැන් ඇයිද මේ කුසල කරගන්න තියෙන අවස්ථාවක් නැති වුණා. මොකද කළේ මේ පොඩි හාමුදුරන්ට අර දෙවදෙනා ආයෙත් තුන දික්තියක් කියලා. ආයෙත් වෙලා කැමර ගන්න ගත්ත මිනිත්තු රට වුණා. පදල මිනා කියන සිවුරු නම් අරින්න බෑ එහෙම කියලා මෙයාට කියලා කිව්වා. ඊට පස්සේ ටිකක් කරලා ඊට පස්සේ මට ප්‍රබුද්ධිය හවු ආවා. ආවට පස්සේ අනිත් එක මොකද වුනේ කියලා ඊට පස්සේ කම මෙන්න දෙයක් වුණා. මෙහෙම කෙනෙක් ඇවිල්ලා කිව්වා ඊට පස්සේ මේ ආමර කොහොමද සිවුරු වැඩේ නැහැ. පස්සේ කාලේ මේ ආන්දෝස් සාත්මය ගැන උනන්දු වැඩි කරගෙන පස්සේ කාලේ රහත් වුණා කියලා සඳහන් කරනවා. ඊනතරේ මේ වගේ අපේ ඥාතීන් ඥාතිකල සම්බන්ධය කියන ආත්මව බොහෝ ගාන කියන දෙයක් මේක. එනිසා මෙන්න කාරණා ගැන දැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට ඊළඟට පින්නතුනි මේ ඉන්න ඥාතීන්ට ඥාතකාරණ සංගෝහෝ කියන කාරණය මංගල සූත්‍රයේදී මංගල කරුණක් හැටියට සඳහන් වෙනවා. දැන් මේ ජීවන්තල ඉන්න ඥාතීන් ගැන දැඩි සැලකිල්ලක් බුදුහාමෙන් දක්වලා තියෙනවා. ඒ ඥාතීන් අතරින් ඥාතකාරණ සංගෝහෝ කියන කාරණය බුදුහාමුදුරුවෝ දක්වන අතරේදී මාතා පිතු උපස්ථානන් කියලා තවත් විශේෂ කාරණයක්ත් දක්වනවා. දැන් අම්ම තාත්තා දෙන්න ඥාතිමනේ අපි. ඥාති මුණාට මාතාවිට උපන්නාක් වෙන මෞර්තිය දෙන සුවිශේෂී කළා කියලා. ඒකට හේතුව තමයි අපේ මේ සමස්ත ජීවිතේම අපි මේ සැද්දට පස් වෙනට සුවිශේෂී කාර්යභාරයක් කරමු දෙන්නේ තමයි අපි අම්ම තාත්තා කියලා කියන්නේ. ඒ නිසා ඥාතිින්ද සලකන අතරේදී මෞර්තියන විශේෂයෙන් අපි සලකනට ඕන. මොකද ඒකට ප්‍රධාන හේතුවක් තමයි මෞර්තිය අපට ලොකු කැපවීමක් කළා කියලා. අපට නෝ ගැන්නුවත් අපට හැකියාව දරන්න නොදුන්නත් අපට දේපල නොදුන්නත් අපේ අස්කන්නා සාදී ඉන්ද්‍රිය විතරයෙන් තොරව අපි මේ ලෝකෙට පිහි කිරීම ඇති ඒ දෙන්නාට අපි කරගන්න. එනිසා වෙනතන දෙමාපියන් ඉන්නේ නැත්නම් ඉන්නවා නම් හැකියාවක් අපිට දෙමාපියන් සලකන්නේ. ඒ දෙමාපියන්ගේ ආශිර්වාදය සමන්ට ඉතාම වටිනා දෙයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි කවදා හරි දවසක තමන්ට තමන්ගේ ගලුව සලකනවා නම් සලකන්නේ හොඳට මතක තියාගන්න. දරුවන්ට තමන් සලකපු ආහාරයට දරුවෝ සලකන්නේ නැහැ. දරුවෝ තමන්ට සලකන්නේ තමන්ගේ දෙමාපියන්ට සලකපු ආහාරයට. මේක හොඳට මතක තියාගන්න. ඇතැම් විට දරුවෝ ලැබුණට පස්සේ දරුවන්ගේ වැඩ කටයුතු නිසා බොහෝ දෙනාට තමන්ගේ දෙමාපියන්ට සලකන්න අවධානය ලක් කරන්න තියෙන අවස්ථා අඩු වෙනවා. නමුත් මතක තියාගන්න දරුවෝ අනිත් කෙනෙකුට හැරපුවට දරුවෝ තමන්ගේ දෙමාපියන්ට සලකන්නේ නැහැ. දරුවෝ හොඳට බලාගෙන ඉන්න අම්මා තාත්තා දෙන්නා ආර්ථික සියයට කොහොමද සලකන්නේ කියලා. ඒක තමයි දරුවන්ට ආදර්ශ කියන්නේ. අන්නේ ආදර්ශය තමයි පිණිසුනේ වටින්නේ. ඒ නිසා දරුවන් ඉන්න ඇතියට තමයි දෙමව්පිය ඉන්නවා නම් දරුවන්ට දෙන්නම හොඳට මේ ආදර්ශය දෙන්න ඕනේ. ඒක තමයි දෙක්දාන වේදිනියවත් වෙන බලපානවා. සමාජ සසරන ඇචේරායි සමාජයේ දරුවෝ නොසිටියත් මෙන්න මේ මව්පිය උපස්ථාන නිසාම ඒක දෙක්දාන වේදිනියවත් වෙනම බලපාලා සමාජය අසරණ වෙච්ච වෙලාවේදී පිටිහෙට වෙන්න කවුරු කෙනෙක් තමයි ඉන්නේ. එනිසා තම අතරම වෙන්නේ නැහැ. දෙමෝපියන්ගේ සලකන අතරේදී දැන් විකාර සූත්‍රයේදී බුදුහාමුදුරු ඥාතිින්ට සමාජේ කොටස් 6කට බෙදලා ඕනෝන්ගේ යුතුකම් ගැන දැක්ුවා. මේ යුතුකම් ගැන දක්වන අතරේදී අතවාසන හේතාරං කාරකතානං දක්ින අමුතු දැක්කේ ආකාරයට මෞපියන්ගේ යුතුකම් හතරක් කරලා පස්සේ යුතුකම් ගැන දේශනා කරලා මෞපිය මිය ගියාම කලින් කාලයක මෞපියන්ට තීක්ෂණ කළ තීමන් වදන් කරන්න කිව්වා. වෙන කිසිම ඥාතියෙකුට කිසිම සමාජ සම්බන්ධතාවයක් තියෙන කිසිදු කෙනෙකුට පිළිවෙන්න කියලා බුදුහාඳුරන නියමයක් හදලා නැහැ. තීක්ෂණ කළ තීමන් වදන් කරන්න කියන එක යහපත් දෙයක් හැටියට දේශනා කළා කියනවා නම් අනවල නැහැ. නමුත් බුදුහාඳුරු පිටාර සූත්‍රයේදී වෙනම යුතුකමක් හැටියට දරුවන්ගේ දෙමෝපියන්ට කියවන්න ඕන යුතුකමක් හැටියට වෙනම කාරණා දේශනා කළා. මෞපියන්ට මෙලොවදී ආහාරපානාදිය සංග්‍රහ කළා. ඒ ඇගේ දේපල ටික ආරක්ෂා කරලා ඒ ඇයට උපස්ථාන කළා. මිය ගියාට පස්සේ අනෙක් පළට යන්න තීපත් කරලා පුණ්‍යානුමෝදනා කරන්න හැදුවා. ඒ නිසා ඥාති හැදෙන පිණිස දෙමෝපියන්ට අපි මේ යුතුකමක කළ යුතුයි. ධර්මයේ සඳහන් වෙනවා ධම්මයන් ප්‍රත්‍යාගත දෙන අත්තාන කුටේදී තේනේදී මාතා පිතරෝ සුගීති තේනේදී යම් කෙනෙක් ධර්මයක් උපයාගත් කරන සමාජයේ රුපියක ධනයක් තෘප්තිමත් වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි සමගින් ඥාති වශයෙන් විශේෂයෙන් දෙමෝපියනොත් ඒ ධනයෙන් පෝෂණය කරන්න ඕන. ඒ නිසා ධනෙ ටිකක් සමා උපයා ගන්න මතක තියාගන්න සමාජ විතරක් නෙවෙයි. ඒ ධනය සමන්ගේ අසරණ වෙච්ච වැඩිහිටි වෙච්ච දෙමෝපියන්ටත් කොටසක් දෙන්න එකයි සමන්ගේ වැඩපක් හම්බෙන්නේ. ඒ නිසා සමන්ට දැඩි ආත්මార్థකාමී වෙන්න පුළුවන් කමක් නැහැ. තමන් මේ සියල්ලක්ම ලැබෙන තේරිය දෙමෝපියන් නිසා ජීවත් වෙනවා නම් කලක නැතරේදී මේ ගිහිල්ලා නම් අනෙක් කාරියක් නම් පිළිපස් කරලා අඩුමානේ අවුරුද්දට දවසක් හරි අන්තරකට ගිහිල්ලා හරි ආම්බු දෙනමකට හරි අපි තින් තමන් කරලා තින් මනෝදක් කරන්න ඕන. ඒක ඥාති කිලිදු තමයි. ඊළඟට පිළිතුරු අනෙක් ඥාති. තව ඥාති අපිට ඉන්න දෙමෝපියන්ට අමතර අපේ සහෝදර සහෝදරියන් විවාහ වෙච්ච පිළිතුරුන් දූ දරුවන් පාගේ බහර යාමන් මෙන්න මේ අත්කරක් අදුමින් සලකන්න ඕනේ. ධනෙම නෙවෙයි. ධනෙම ඔක්කොම දැනි කිව්වට අපිට මොනවා කට ඉතුරු වෙන්නේ නැහැ. නමුත් සලකන මට්ටම් මේ අත්කර ගන්නවා යන්න මට්ටම් වලින් අපිට එයට සලකන්න වෙනවා. මොකද ඒ සමන්ගේ බලාපොරොත්තු නාස්කාර කියනවා. ඒ නිසා ඥාතීන්ට සංග්‍රහ කිරීම බුදුදහමෙන් අගය කළ කියනවා. ඒ වගේම බලි පිළිමතව. බලි කියන්නේ පිළි නෙවෙයි නේද? ඥාති බලි කියන වර්ගයක් තියෙනවා. ඥාති බලි, උපස්කේත බලි, අතිති බලි මෙහෙම ආර්ණක් විතර ඒවන කරන පූජාවන් පහක් දක්වලා තිනවා. ඒ එකක් හැටියට දක්වලා තියෙන ඥාති බලි කිය. රාජ බලි කියන රජ රජතුමාට කාර්යක දෙන බලි කරන ආදි බදු තියෙනවා. ඒ අතරේදී ඥාති බලි කියන ඥාති කරන උපකාර ජීවතුලින ඥාති කරන උපකාර වශයෙන් මේ කිම ඥාති කෙරෙහි කලින් පයද පිංකම් කළ කිමන මොදන් කෙනින් මාදී කරන්න ඕන. බිම්බිසාර රජතුමා මේරුවරාරාමේ පූජා කරපු අවස්ථාවේදී මේ ගණාතිල විශේෂ පින්වත් බලන්න මම කලෙන්නේ. තම පංචකාරී රජතුමා නපුරු තින්නක් දැක්කා මේ ඥාතිින් පින් බලාපොරොත්තු නැතරේ. ඥාන රජතුමා තින් සමගල ආරෝපී සමස්තයක පින් අනුමෝදන් කළා ඥාතිින්. පිටුතුන් අපේ ශාස්ත්‍රගත ඥාති පින් බලාපොරොත්තු වීම අපම ඥාති නැති ඉන්නවා. ඒ නිසා අපි කණි කරට ඒ අස්තමෙමින් පින් සම් කරලා පින් අනුමෝදන් කරන්න ඕනේ. ඊළඟ කාරණය තමයි පිටුතුනි ජීවත් වෙලා ඉඳලා මිය ගියාට පස්සේ ඥාතිද සංග්‍රහ කරන්නේ. මෙන්න මේක තමයි පිළිසින වර්තමානයේ අපි විශේෂයෙන්ම සාකච්ඡා කරපු කාරණය. මේක නම් දැනට වඩා වැඩිව අවධානය යොමු කරන්න ඕනේ. සීමාන හොරන් කිරීමටම නෙවෙයි. අපිත් එක්ක එක දිගට යන ඥාතිද මොකද වෙන්නේ කියන්නේ. දැන් දාන මානාදී සින්දහම් කරාම අපි කියන්නේ බොහෝ දෙනෙක් සුගතිගාමි වෙයි කියලා. එහෙනම් තමයි අපි හිතන්නේ නේද? පින්නතුනි දානයක් මානයක් දුන්නයි කියලා අපට සුගතිගාමි වෙනවයි කියලා සාධක වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ කාලේ අසතුට මහා දානයේ දීපු පොතොල මහරජතුමාට සක්‍රීය ලෙස ඊට උපකාර කරපු පොතන මාලිකාව ලොකු දානයකට සමාදන් වෙන්නේ. අසතුට මහා දානයක් නිකන් දානයක් නෙවෙයි. මේක සම්බුද්ධ ශාසනයක සිදු කරන එකම දානයක් විතරයි සිදු කරන්නේ කියලා වගේ සුවිශේෂ පින්කමක්. නමුත් පින්නතුනි ඒ පොතන මාලිකාව දින කිහිපයකට හරියට අපාර වෙන සිදු වුණා. එනිසා දානෙ විතරක් අපිට ප්‍රතිගාමී දෙයක් අපේක්ෂා කරන්න බෑ. ඒ සඳහා සීලය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. හොඳට සිල්වත් ජීවිතයක් අපි ගත කරන්න ඕන. සීලය තමයි සුගතිගාමී වීමේ ප්‍රධාන සාධකයක් වෙන තියෙන්නේ. එනිසා අපි මේ දිනදා කරන සුදු දානකින් විතරක් සුගතිගාමී වෙන්න ලැබෙයි කියන එක හිතන්න එපා. ඒ දාන අනිසං සමහර පැත්තෙදි ලැබෙනවා, බෞද්ධ සම්පත් ලැබෙනවා. ඒව තමයි නොලැබී ඇරින්නේ. දාන අනිසංස බුදුම ආරෝහණය කර වර්ණනා කළා. දැන් මේ වගේ උත්තරවලදී මේ සතුට දෙයක් දුන්නත් ආත්මභාව 100ක් පරිසංකේත කියලා දේශනා කළා. දුස්සීන මිනිස්සුන්ට දුන්නත් ආත්මභාව 1000ක් කියලා කිව්වා. සිල්වත් මිනිස්සුන්ට යමක් දානයක් දුන්නොත් 10000ක් ලක්ෂයක් කියලා කිව්වා අංකන්ත. ඊට වඩා සුවාන් මාර්ගයට යන අයට අසංකේයෝ අප්‍රමේයෝ මහා පුණ්‍යක් අන්දෝ කියලා ගණන් කරන්න බැරි තරම් අනිසක් කියලා දේශනා කළා. අනිසක් වල හැටුවක් නැහැ. නමුත් මේ ආනිසංස ලැබුණට පිටතුනි මේ සුගතිගාමී වීම සඳහා දානය විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා තව සුවිශේෂී පින්කම් අපි සිදු කරගන්න ඕනේ. ඒ නිසා මේ නයිගෙන් මේ බොහෝ දෙනා නැවත ඉපදෙන්නේ සුගති අහිමි කරගෙන. අපි උනත් බලන්නේ පිටතුනි අපට යම් කිසි අවස්ථාවක කල්පනා කරන තමා මිය ගියෝති. මිය ගියෝති සමන්ත නැවත මේ වගේම මනුස්ස ලෝකෙ එන්න පුළුවන්ද? මේ වගේම සුගතියකට මේ වගේම හොඳ බුද්ධෝත්පාද කාලයක හොඳ ප්‍රදේශයක හොඳ රූප සම්පන්නියක් ඇතුව ඉපදෙන්න තමයි ලැබෙයි කියන කල්පනා කරලා බලන්න වෙනතුන. අපි හිතන තරම් එක ලේසි නෑ. ඒ නිසා තමයි මරණාසන්න මොහොතේ බොහෝ දෙනෙක් විස්සිත වෙන්නේ. එතැනකට කේසන් නාමයෙන් නොයේ කටයුතු කරපුවාද මරණාසන්න මොහොතේදී වෙනතුනි බොහෝ වෙලෙ විස්සිත වෙනවා. බොහෝ කලබල වෙනවා. මේක බොහෝ දෙනෙකුට සැකයි. සුගති ගාමි වෙන්න ලැබෙයි දෝ කියලා. පින්නතුනි මෙරේ පරිපාස භාවයකට එනවයි කියන කලේ සින්තම කියන එක නෙමෙයි. මහා බලවත් කුණි විපාකයක ඉෂ්ට විපාකයක් මෙයාට අපි භුක්ති විඳින්න. මේ ලෝකේ අනන්ත ප්‍රශ්නයක් ඉන්නවා. ඒ අතරේ මනුස්සයන් ඉන්නේ ලෝකේ කොටි හස්තියේ. ඊයේ මාස තමයි කොටි හස්තිය සම්පූර්ණ වුනේ. එක්කිනමුගේ ශරීරයන් ගත කියන පින්නතුනි අපට පේන කුඩා කරුවන්කට අමතරව අතීතයෙන් බලනකොට පේන සත්‍යයන් එක බලනකොට මේ මුළු ලෝකෙ දෙන්න මනුස්ස ජනකහනට වඩා වැඩි ජනකහනයක් ඉන්නවා එක්කෙනෙකුගේ ශරීරයක. හිතාගන්න පුළුවන්ද? කෝටි 700කට වඩා ජනකහනයක් එකයක දෙදර හරියට යන්නේ. කුඩා කුඩා සත්‍යයන් මේ ශරීරය ආශ්‍රයෙන් ජීවත් වෙනවා. ඒ තරම් විශාල ජනකහනයක් මේ ලෝකෙ ඉන්නවා. ඒ අපට පේන ලෝකෙ නොපෙනෙන අදෘශ්‍යමාන ලෝකේ දැන් මේ දර්ශනා ගන්නත් පිණිසනි. අපට අපේ ඇස විවිධ ශක්ති දක්වා දිනු කරක් පුළුවන් නම් අපට පේනවා. මෙතන ඉන්න මනුස්සයන්ට වල අමනුෂ්‍යන් ප්‍රමාණයක් මේ වායු ගොලෙමින්. එහෙනම් තා පිළිතුර කිතන්ද මේ අපේ ඉඳගෙන වෙනසක් නැහැ කියලා. දැන් අපි ගෙදරක් බලන්න. ගෙදරවත් වත්ත. ගෙදරවත් යටෙන්ද කුඩා වත්තක් එන පුළුවන්. කොච්චර ඉස්සල ඉඩමක් එන්න පුළුවන්. නමුත් ඒ ඒ පර්චස් ඉස්සේ කොච්චර සැකමින් නැද? පොළේ උඩ කූඹි වගේ සතුන් ඉන්නවා, දේවල් ඉන්නවා, යට ගැඩවිල ඉන්නවා, උඩින් කුරුල්ලෝ පිහමනවා. ඈ ඒ හැම සත්‍යෙම ඉඳන්නේ මේ ගහ වෙන සතාන් ඉඳන්නේ ගහ යන්නේ කියලා. ගහ දෙතරේ කියලා. ඈ කූඹි කුලේන කූඹි කියන්නේ එතන යන්නේ දෙතරේ කියලා. අපි ඉඳන් අපි ඉන්නේ මේ කියලා. අමරිස්තු දෙයක් කියලා කියනවා නම් කියන්නේ මේගොල්ලන්ගේ මානිය කියලා. ගෙදර කරගත්ත දෙවි කෙනෙක් ඇවිත් මේ දෙවියන් සමගවත් බලන්නේ කියලා. මේ ඔක්කොම ටික එකට මේ ඉන්නේ. ඒ එකට ඉන්න කරන්නේ පොඩ්ඩක් ඇතුමක් ඇතුමක් නැහැ පොඩි ප්‍රශ්නයක් එන්නේ. ගෙදර ඉන්න කතා කරපියක් වගේ නම් මම පොඩ්ඩක් ඇතුමක් අතට සරකන් කරනවා. ගෙදරේ කාමෘත්‍ය කරදර ගන්න කෙනෙක් නම් මොකක් හරි කරලා එයා ගෙදරින් අයින් කරනවා. ඉන්නම කරදර නොවෙනක හතු කවුරුත් මේකට ඉන්නේ. ඈ ඉතින් ඉන්නේ මේ ගෙදර වාස්තුව හොඳට සාර්ථකව දා හේතු ගුද්දා අපේ ගෙදරට කවුරුවත් එන්නේ නැහැ කියලා හිතන්න එපා. වාහකේ මේ ගෙදර ආස්තෙන් ජීවත් වෙනවා. අපේ ශරීරය ආස්තුවත් වෙන මේ ඉස් වේ ඉන්න යන සත්‍යයන්. අපේ විතරක් මේ කයිති. වාහකේ මේ කයිති. ඒ නිසා ඒ සත්‍යයන් දැක බලනකොට පින්නතුනේ විශාල සත්‍ය ප්‍රමාණයක් අතුරින් මේ මනුෂ්‍යයන්ගෙන් ඉබදෙන ශාස්ත්‍රීය ප්‍රමාණයෙන් ඒ සීමිත ප්‍රමාණයෙන් බුදුහාම පැහැදෙනම දේශනා කරා මිනිසා ස්වභාවයෙන් පිට වෙන සත්‍යයන්ගෙන් නැවත සුභතියට එන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. ඒ නිසා මේ නියරයෙන් බොහෝ දෙනා පිට දුනි. දුගතිගාමී වෙන අවස්ථාවක් නෙවෙයි. ඇතැම් විට ජීවත් වෙන කාලේ බැදී ආශාවෙන් ඥාති මිත්‍රාගෙන් බැඳෙමින් ඉනනම් ඒ විතරක් නෙවෙයි මියගේ වාස්තරජතුවා අටවැලෙන් දෙලිහි දිනනම් ඇතැම් විට ඒ ඥාති සුභතියකට යන්න තිබුණත් දුරුවල පුණ්‍ය සංඥා තියන අය සුභතියට යන්නේ ආඥාවත් දෙන්න. මේකට ඉදාලේ යන්න ඊට පස්සේ. ඊට පස්සේ මිනයි අතුරු කරන්න පුළුවන් ආශ්‍රිතව ක්‍රියාශීලීව නොයේ කාම බව ඉන්න. ඉඳලා දැක්ක කරදර කරනවා අපි මේ කරදර විහිං ඇති කරගන්න ඉන්නේ. වැඩි විපුර හදර වැලපිනේ ඉන්නේ කියවෙන් මේ නිතර නිතර සිහි කරනවා. දාන මාන දෙන එක වෙනම දෙයක්. දැන් මේවට පිටුතුන මොඩල් ආකෘති සයිදුවන් මේ කියන්නේ නිකන් නෙමෙයි මේ කියන්නේ. හොඳ අන්තකින් සයිද මෑත කාලේ තමයි ඒ වගේ කිව දෙනේ කම වුණා. අමාර හැ කෙනෙක් කියන පස්සේ ළමයි මැදන් විට බොහොම ආදරෙන් පින්තුර තියාගෙන එයාට මල් පහ පූජා කරන බුදුහාමර පූජා කරනවා. ඊට පස්සේ මේ කෙනා කැමට යන්න කියත් යන්නේ නැහැ. මේ අම්මා ආරක්ෂා කරනවා නෙවෙයි මේ අම්මට බැඳගෙන යන්නේ. ඊට පස්සේ අම්මා කරක් යනකොට ඔක්කොම අවුල් කරගන්නවා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ ඥාතින් ගැටිය වදහන්න කියෝදින් ඇතැම් විට හේතුලිම සමාන කරදරයක් එනවා. ඒකෙන් කියන්නේ ඇයි පිටුපිට ගෙදර පින්කම් කරලා තිමත් වදන් කරන එක හොඳ නැහැ කියලා. ගෙදර කට්ටිය හිටියනම් ගෙදර පින්කම් කරලා තිමත් වදන් කරන්නේ ගැටලුවක් නැහැ. බුදුහාමරේ ප්‍රතික්ෂේප කළා නැහැ. ඒකන්න එක හොඳ දෙයක්. නමුත් ඊය මේ ගියා අදහන්න කියෝදින් ඇතැම් විට ඒ කෙනා සුභතියක නම් ඉන්නේ. ඒ අවස්ථාවේදී කරදර වෙනවා. හැබැයි ඒ කෙනා සුභතියක කියෝදින් ඒක වෙන්නේ නැහැ. මේනි කාරණා තියෙනවා. එනිසා වර්තමානයේ අපි දැකලා තියෙන සමහර අස්තන් නොයේ ක්ලියර් දුක් හැදෙනවා. හැදෙමිට වෛද්‍ය විද්‍යාවෙන් නොයේ පිළිය ප්‍රතිකාර කරනවා කිසිම දෙයකින් හරියන්නේ නැහැ. බලන්න ඉන්නේ අපි හේතු තමයි මේ වගේ පිණුතු දෝෂ. මානසික ඥාතිල කියන බැන්න. මේ වගේ දේවල් තියෙන මේවා දැන් සාමාන්‍ය ඉතරක් නෙමෙයි උගත් අය මහා ආරෝහ විශ්වාස කරන මට්ටම දැන් හැවිලදී. ආලක්ෂණ විශ්වාස කරන පිළිය. නම් දුෝලෙන් දැන් මේවා යම්කට ජාතක දෙබැලි කරනවා ඒ වගේම මීයන් ඇතුළු සුභති ගම් වෙන විදිහට අවශ්‍ය කරන තීකම් කරනවා දැන් සමහර අයට දැන් අපි කරන තීකම් හරි ඉස්සෙල්ලත් තීකම නොකර සිටින තුමි එයා මේ කර්මෝදන් ගැන බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මේ කර්මෝදන් වෙන්නේ නැහැ අපි මේ තීකම් ආවට කියන්නේ කරනවා නම් ඇතැම් විට මේ කියප වෙන හරියට සීපත් නොකර නම් කර්මෝදන් වෙන්නේ නැහැ තමයි දැන් ඒ වගේ අපි ගන්න එක්තරා අවස්ථාවක් කරා ප්‍රදේශයක අපි ධානිකට ගියා ඒකේතර මහත්ය මියගේ එලා එයා ඉන්න කාලේ ගාතමන අපි තින්දාක් කරලා නම් දැන් දුක දෙක නිල එයා කින් බලාපොරොත්තු ඉන්නවා එයා දැන් කියලා තියෙන ව්‍යාපින් නමම කියලා තිකන හොදන් කරන්න කියලා වෙන කාටවත් නම් කියන්නේ නැහැ එයා කියනම විතරක්ම කියලා තිකන හොදන් කරන්න කියලා එදා වැඩම කරපු ආකරණක වෙන කාටවත් නම් කියන්න එපා මේ නම කියලා තියෙන මේ නම විතරක් ආමරණ කියන්නේ එහෙම වෙනවක්වත් තියෙනවා එල්සාගේ දීමින් ඥාතිගෙන අපි ඉතාලම ටිකයි ඉතින් කිව්වේ මේක වඩා කියන කාරණාවක් තියෙනවා දැන් පෙරත් මාසු දිනක් පිට පාඩේ වැඩම කරනකොට අපි දන්නවා පිටින සුනහරක වීදිස්සෙල්ලා අරෙක්තරා දිනක් ළඟ කාර්තාවක් ඉඳගෙන පුතේ පුතේ කියලා සෙරුත් හම්බුන කතා කරනවා. සෙරුතාවන බැලු මේ බෞද්ධ කියලා. බණවල කියන තේ මේ අමනුෂ්‍ය කාන්තාවක්. පිටිස්සලා අභාව සෙරුත් හම්බුන නම් කෙනෙක් නෙවෙයි. එක්තරා බුදුරජාණන්ගේ ශාස්ත්‍රණයක සෙරුතාවේ ආස්වාභාවික දිනක් තින්නම් කරනකොට මේ ආමියට බාධා කළා. බාධා කරලා ඉතරක් නෙවෙයි ප්‍රමණයට වතුර ටිකක් අත් දෙන්න හොඳ නැහැ කියලා කිව්වා. එතරම් කියලා දෙන්නේ නැහැ නමුත් කියලා නැහැ. අර පාපයෙන් පින්නසින් එතරම් චුත වෙලා අර මහා විලාස කීපදෙල ඉන්නවා වතුර අතර ගත්තම ඉගෙන වතුරේ පේන්නේ. යකුතලේ බලස් තමයි මේක. ඊට පස්සේ අරුත් සාඳුරයන්ට ධාමකට වතුර පොවලා ඒ විතරක් පස්සේ දානේ පින්න පාද කළා. අනාගත ශ්‍රීකමාණිකේ පිළිකරාගියත් එකතු කළා. ආවාසුදු සාධන සාන්ති කෝණයක පූජා කළා. සාන්ති කෝ පූජා කරලා ඒකින් මේ අම්මට අනුමෝදන් කළා. අමතකද ගන්නකල් ඒ නිසා ශ්‍රාවකයන් වහන්සේලා මේ වගේ දේවල් කරලා තියෙනවා කියලා. මේ යන බොහෝ දෙනෙක් මේ වගේ අපේ උපකාර බලාපොරොත්තු නැවස්ථා තියෙන හැබැයි අපි ඊට උපකාර කරන්න කියලා අපි අමාරු වැටෙනවද නැහැ බෑ. වැඩිලේ ප්‍රමුදාව කරන්න කිව්වත් අපි සමාරු වැටෙන දැන් මේක. අපි උදව් කරන්න ඕන අපි ආරක්ෂාව තියාගෙන. මොකද ඇතැම් විට මිය ගිහින් දුකට කාමේ නැ උත්සාහ කරනවා ජීවත් වෙලා ඉන්න අය මේ සැතර ගන්න. සුගතිගාමි වෙනයි සුගතිගාමි සත්ත්ව ඉඳගෙන මේ ඥාති සුගතිට ගන්නත් උත්සාහ කරනවා. දැන් ධම්මික උපාසකගේ කතාව මේ වගේ දෙයක්. ධම්මික උපාසකකව මෙහෙ තින්කා කරනකොට ජීවි ලෝකේ තින් විමාන නිර්මාණය වෙනවා. කලින් මා උපේක යන දේවලු. ඒ වගේමයි අකුසල දහස් කරලා ඉන්න එක ඒ වගේම කලින් මේකේ ප්‍රියකට වැඩ දෙවන කළ මේ කියුවා ඒ වගේම නැලකම් බලාපොරොත්තු වෙන්නේ. නැතත් කරගෙන මෙන්න එකන්න. එනිසා මේන කර්තයන් කියන දින මේ අපි අවබෝධ කරගන්න ඕන අපි ජීවිතේ නැහැට අපි ඒකත්වයට නොරෙන්නට ආදාතම වහවහම අපේ කුසලයේ අපි බලවත් කරගන්න ඕන. දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යස්යාට අමතරව තියෙනතනේ මෛත්‍රී භාවනාවක් පටන් ගන්න පුදුමන භාවනාව, අනිත්‍ය භාවනාව, අසුභ භාවනාදී මේ භාවනා අපේ ජීවිතේ පුරු කරගන්න ඕන. ඇකිතා කාලයක් ප්‍රයෝජන ගන්න ඕන. දිනපතා හොදයන් අවදිත පොහොස පටන්ම උපාසන බුද්ධ පූජාවක් මාර්ගිකක් කෝපයක් දුහාන්තර පූජා කරලා රාත්‍රියේ නිින්දට යනකොට තෙස්පිරිත් සංඝහනා කරලා නිින්දට යාම දක්වාම සම්පූර්ණ සමාගයේ දිනචරියාව ශ්‍රද්ධාව පෙරමුණ සබාගත්තු ආපනික වත් පිළිවෙත් නැති ජීවිතයක් අපි ගත කරන්න ඕන. ඒක අපේ අරලෝ ජීවිත තුල ශ්‍රාමණය කියන තරක් නෙවෙයි මෙලව ජීවිතයම සතුටෙන් තන තින්නේ ගත කරන්න අපට ඒක ඒකාන්තම හේතු වෙනවා. ඒ නිසා ඒ අතරින් අපි කියන තැනින් මියගේ ඥාතින් ලැබෙන අපට කරන්න පුළුවන් මුතුමා අපි කරන්න ඕන ඒ වගේම බුදුහාමුදුරේ දේශනා කළා අපි ඥාතිට ආහාර පාන ආදී සංග්‍රහ කරන්න පුළුවන් ඇඳුම් සැලකුම් ආදී සංග්‍රහ කරන්න පුළුවන් නමුත් මේ සියයන් වඩා වටින්නේ ඉතින් දෙමව්පියෙක් හෝ වෙනත් ඥාතිවරයෙකුට අපි දෙන ලොකුම කරන ලොකුම උපකාරය තමයි ඒගොල්ලන් බුදුහාමුදුරේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවේ ඇතුළ පිටවන්නේ කියන්නේ අපට අපි ඥාතිට කරන සැබෑම උපකාරය තමයි ශ්‍රද්ධාවන්ත නැති අය ශ්‍රද්ධාවන්ත භාවයේ පිහිටවන එක. දන් දෙන්න පරිත්‍යාගී සීලයේ නැති අය පරිත්‍යාගී සීලයේ පිහිටන එක. ඒ වගේම දේශනා කරනවා යම් කෙනෙක් දුක ගැන විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ගැන යම් කිසි හෝ අවබෝධයක් ලැබුණා නම් චතුරාර්ය සත්‍ය ගැන පොඩ්ඩක් හරි අවබෝධ වුණා නම් ඒ අවබෝධ වෙච්ච කෙනා තමගේ ළඟම ඉන්න ඥාතිවරයාට කිත්තවත්ම කෙනාට ඒක කියන්න කියලා. දෙන්න සිනාක කෙනෙකුට කරන ලොකුම උපකාරය තමයි ධර්මයෙන් කරන උපකාරය. ආහාරය දුන්නොත් දවසයි දෙකයි. ඇඳුමක් දුන්නොත් අවුරුද්දයි. ගියක් දුන්නොත් ජීවිත කාලයක් විතරයි. නමුත් ධර්මයේ දුන්නාය කියලා කියන්නේ සමස්ත ජීවිත කාලයක විතරක් නෙවෙයි මුළු සතරටම සම්පූර්ණ ඉතර වෙන දක්ෂය තුන දෙයක්. ඒ නිසා තමයි ඒක ධර්මාන්තම රහිතමා සෙල්ලිචුර ජීවිතේ මා ඒ සතරෝ ධර්ම අසත්වාය. සතුරාක ධර්මහන කියලා කිව්වේ. ඒ තරක් නෙවෙයි ඔහු දරුවන් තරණ කීකම් මොකට මතක් වෙලා ලංකාවේ තියහලුවා. ඔහු ළුමාගේ ලංකාවේ තියෙන මිත්‍රයන් තමයි නොදුටු මිත්‍රයාට. මා ගුණම් දහස් සමුන් කියන දරුවන් තරණ ගියා. ඔබ දරුවන් තරණ යන්නේ මා ළඟදී මේ සඳහා ධර්ම දෝෂයන් මහත්කේලා ඔබට කරනවා කියලා. කිනුත් ලෝකෙක දෙහැමියා ඉන්නේ නැකලේ. දරුවන් සාහසුර මොලේ මුලින්ම මහණුණා මහණේ රහස් වුණා. රාජමාන පස්සේ තියෙන තුමු වහන්සේගේ සහෝදරයන් තුන් දෙනෙක් හිටියා සහෝදරයන් තුන් දෙනෙක් හිටියා ඔක්කොම හදගෙන කරු සමුද්‍රෙට එක්ක අනිත් හය දෙනාම පිළිතුරු මහාන කරගත්තා අම්මා විතරයි සතුටුනේ අන්තිම අම්මා මෙච්චර ඉන්නේ අන්තිම කාලේ ගෙදර ගිහිල්ලා අම්මා ශ්‍රද්ධා මත කළා අම්මා සෝවාන් කළා ඈ අවසන් කළේ ඒ නිසා කෙනෙක් ඉන්නවා නම් කෙනෙක් මහාන කරෝතෙන් කෙනෙකුට හිතෙන පුළා ආමර සාතන සලකන කෙනෙක් නෑ ඉතින් මහාන කළ බෑ නේද කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට නෙවෙයි බුදු ආමරණ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ උත්සමය. උන්වහන්සේ මොඩරේට කරන්නේ නැහැ. උන්වහන්සේ බුදුහාමරතර ලෝකේ බුද්ධිමත්ම කටයුතු කරපු කෙනා තමයි සරුව සාමුරු. ඒ සරුව සාමුරුව තමයි ජීවිත සහෝදර සහෝදරයන් හැරෙලා මහානිර්මාණ කරගත්තා. අම්මට සංකල්ප පිළිදුණා. ඒ නිසා ඥාති ඉඳකරන ලොකුම පිළිහිට තමයි පිළිදුනේ ධර්මයෙන් කරන අනුග්‍රහය. ඒ අතර මේ ඥාති ඉඳ අපිට අනිත් විදියක උපකාරයක් කරන්න පුළුවන් කරන්නේ බුදුහාමුදුරුත් මේක ආදර්ශන පෙන්වුවා. වරක් කියනතේ විරුඩුබ කියලා කුමාරයෙක් කොසරේ ස්මාර්ටිගේ කුමාරයෙක් විරුඩුබ කියලා ඒ විරුඩුබ කුමාරයා සාත්‍ය වස්තිකයන් පිළිබඳව දැඩි අමනාපයක් ඇති කරගත්තා. කිසියම් කාරණයක් ඉන්න. විරුඩුබ කුමාරයෙක් තීරණය කරන්නේ සාත්‍ය වන්තිල් සමුල ඝාතනය කරන්න. තේනාවක් එක ගියා. යනකොට සාත්‍ය ජනපදයට ආසන්න වෙන මාර්ගයේ ඉස්සෙලවර ගහක් යට කොළහැරිච්ච ගහකට බුදුහාමුදුරුවෝ වැඩ හිටියා. විරුඩුබ කුමාරයාව තේනමත් එක්ක ඇවිල්ලා අහන සාමිනේයි මේ දවල් මේ ගහක් යට කොළහැරිච්ච ගහකට ඉන්නේ කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා විරුඩුබ මම මගේ ඥාතිගේ පැත්තෙන් එන ඥාතිගේ ප්‍රදේශයෙන් එන කුලධර්මණ කෝයත්. බුදුහාමුදුරුවෝ කියනදෙන්නේ මේ ඥාතිකෙට ගත්තා. දැන් මේ බුදුහාමුදුරුවෝ කියන මොකටද කිව්වේ? බුදුහාමුදුරුවෝ ඥාතිකෙන් සාක්ෂිවන්තී ඉන්නේ. මේ සාත්‍ය වාර්තකයන් කියන්නේ ගහතනේ වළක්වන්නේ නෙමෙයි. විරුඩුබ කුමාරයා බුද්ධිමත් කෙනෙක්ව කල්පනා කරන් බුදුහාමුදුරුවෝ අකමැත්ත ප්‍රකාශ කරන්නේ බුදුහාමුදුරුවෝ ගැන ලාංකිකයෙක්ට එකම ගියා. දෙවෙනි දවසේ සරවගෙන ගියා. දෙවෙනි දවසේ බුදුහාමුදුරුවෝ වගේම ගහක් යට වැඩි ගියා. තුන්වෙනි දවසේ ගියා. තුන්වෙනි දවසේ වැඩි ගියා. තුන්වෙනි දවසේ තෝවා ගියා. හතරවෙනි දවසේ යනවා බුදුහාමුදුරුවෝ බැලුවා. යාලි යාලි මාත යද්දී මෙච්චර වළක්වන්න හදද්දී ඇයි මේ විරුඩුබ කුමාරයා මේ තරම්නේ පිටසක් එකන්නේ කියලා. බුදුහාමුදුරුවනේ බැලුවා. උන්වහන්සේ දැක්ක මේ සාක්ෂි වාක්‍යයන් කවුරුත් එකතු වෙලා සාමිනුව කරපු සත්ව ඝාතනයක ආදීනව දැන් විඳින්න යන අවස්ථාව. බලන්න බැහැ කියලා තේරුම් ගත්තා. හතරවෙනි දවසේ බුදුහාමුදුරුවනේ. හතරවෙනි දවසේදී විරුඩුබ කුමාරයා කියන මුළු සාක්ෂි වාක්‍යයන් මහානාප සාක්ෂි ඇතුළු කීප දෙනෙක් හැදෙන්නට අනිත් සාක්ෂි වාක්‍යයෙන්ම සමුල ඝාතනය කළා. සමුල ඝාතනය කළේ හැබැයි ඌටත් එන්න මේ නැවොත් මගේ දියුමින් බාහිරක පිළිස ඒ වගේම අනුකරකට පත් වෙනවා. පින්සුනේ දැන් ඥාති කෙනෙක් වුණත් උපකාරයක් කරන්න පුළුවන් අවස්ථාවක් උදාහරණ උපරි මුල්පා කළා. හැබැයි මේ උපකාරය වුණත් සීමාවක් තියෙනවා. ඥාති දෙකේ විශේෂ කල්ලි දක්වන්න උදාහරණ කියන්නේ දැන් සැරියොත් මොකලන් එන්නම උපතිස්ස කෝලිත දෙන්න එනකොටම ඊට කලින් ආනන්ද හම්බුලන් යන්නේ හිටියා. නමුත් බුදුහාම වෙනකොටම කිව්වා ඔය එන දෙන්නා මගේ ශාස්ත්‍රය අතර ශ්‍රාවක ඇටියලා. ආනන්ද හාමුදුරන්ටවත් අනුරුද්ධ හාමුදුරන්ටවත් මේ ඥාතීන් දෙක විශේෂයෙන් අගසව ගන්න දුන්නේ නැහැ. ඥාතීන් දෙක සැලකුවට නිතර මේ සැලකුවේ සංකරාද කියන්නේ නෙමෙයි. සුදුස් පාට සුදුස් දැන දුන්නා. ඥාතීන් දෙක සලකන වල තැන්වලින් ඥාතීන් දෙක සැලකුවා. මවට සැලකුවා. මහා ප්‍රජාපති ගෝතමිට දිව්‍ය ලෝකෙට කියලා ධර්ම දේශනා කළා. මහා ප්‍රජාපති ගෝතමිට සාස්නික වරක් ඔස්සේ ලබා දුන්නා. ඒවම කාර කරන අතරේදී විශේෂ කුජිලන්ට විශේෂයෙන් සලකන වගේම සලකන්න බැරි අවස්ථාවේදී ඒ උපරිමය කළ බුදුහාමුදුරුවෝ උපේක්ෂාවට පත් වෙලා සිටියා. එනිසා මේ වගේ උන්වහන්සේගේ චරිතයනොත් මේ ඥාතීන් පිළිබඳව කටයුතු කරපු ආකාරය අපට දැක ගන්න පුළුවන්. හැබැයි ඥාතීන් නිසාවත් අපි කිසි වෙලකත් අගතිගාමීව සංක දේශ බය මෝහ කියන සතර අගතියට ගිහිල්ලා අපි කටයුතු කරන්න ඕනේ. දිනපතා ඔයි කාරණේ විතරේ අපට අද කියන්න වෙලාව තියෙන්නේ. ඔය අකද සාකච්ඡා කලේ ඥාතීන් පිළිබඳව බුදුදහමේ ඉන කරුණු පිළිබඳව කරුණු ටික අපි ඒකට ඒකලව සඳහන් කරේ. මේක අමතර අපේ ඥාතීන් දුගතිගාමී වෙලේ ඉන අවස්ථා, හේතවත් වෙ සුගතිගාමී වෙලේ ඉන අවස්ථා, විමානවත් වෙ කියන ග්‍රහ දෙකේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මුගලන් මහරහතන් වහන්සේ දිවි ලෝකවල අපායගාන ස්ථානවල විද්‍යාවෙන් වැඩම කරනකොට මේ මුණගැහිච්ච ඥාතීන් ගැන තොරතුරු සඳහන් වෙනවා. මේ අතට කියවලා තේරුම් ගන්න පුළුවන්. මේ ඥාතීන් කොහොමද පින්කම් කරනකොට ඇතැම් විට නොසලකින් පින්කම් කරලා අල්පේ සාති දේවනෝත්නේ පින්නාලය කරොත් මුගලන් ආමරණ මිනිස්තර කියලා තියෙනවා. මං දාන දෙනකොට සැලකිලෙන් දාන දුන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් දාන දුන්නේ නැහැ. ඒ නිසා මට මේ අල්පේ සාති දිවිමානයක් තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ ඥානීය කෙනෙක් කියනවා ඉතින් දා අපට දෙන්න සැලකිලෙන් දෙන්න කියලා. ආ මුගලන් ආමරණ ඇත්තේ පණිඩේ වෙලා තියෙනවා අපට. දිවි ලෝකෙ ඉපහ නැහැ කියලා තින අපි ඒව දන්නේ නැහැ නේද? ඒවා අපිට හොඳට ආදර්ශ ගන්න පුළුවන්. ඒ වගේම අපාට පෙට්ටියක් තියෙන මම මේ අක්සර කරලා මෙහෙ වෙලින්න ඉන්න එක්කම කියනවා කරන්න බෑ කියලා. එහෙමත් කියලා තියෙනවා. මේ ආකාරයට පින්නතුනේ ඥාතින් යන අපට තොරතුරු ඔය කරොන්ටින් අපි කිව්වේ ඔය තමතර තවත් කතාවක් උදානක් අපට ඉතිරි අවස්ථාවක හිත කිමිලාකට අපට කරක් කරන්න පුළුවන් අද අපට ලැබෙන දින කාර්යයෙන් අවස්සන් මේ අස්සන් අද දිනත් සිදුරුතු පොහොදා හිමිනේ පාණ්ඩර උසස් තීලක පීනලා ධර්ම ශ්‍රවණී කළා ධර්ම සාකච්ඡාට සාවාන් වුණා අද අපි විශේෂයෙන් සාකච්ඡා කළේ ඥාතින් යන ඥාතින් කියලා අපි කොහොමද කටයුතු කරන්න ඕන විශේෂයෙන් අපේ දෙමෝපියන්ට අපේ ඥාතීන්ට අපේ ඥාති වෙන්න ඉන්න අයට ඉදිරියේදී අපට ඉපදෙන්න ඉන්න ඥාතීන්ට ඒ වගේම අපට කලින් ආසභාවල් හිටිය ඥාති කොහොමද يعني ඉදිරියට ලැබෙන්න ඉන්න ඥාති හැබැයි දැන් ඥාති නැවෙල ඉදිරියට ඥාති වෙන්න ඉන්න අයත් අපේ සමාජෙ ඉන්නවා ඒ නිසා කෙනෙකුට ඉන්න කොට ජීවත් වෙනකොට අපි අනිත් අය ගැන සැලකිල්ලක් දක්වන්නට ඕන අද ඇතැමිට පිටායේ කරේ හිතුවට කාලෙකදී අපට ඥාති වෙන්න පුළුවන් බුදුදහමේ වඩාත් මාදිරිය කළ තියෙන්නේ විශ්වාසා පරමා ඥාතිය කියපු ආකාරයට විශ්වාසවන්තයා විශ්වාසවන්ත භාවයේ තමයි උතුම්ම ඥාතිත්වය කියලා. ඇතැමිට තමන්ගේ කලින් තම ඥාතියට වඩා ඉවා හොඳට විශ්වාස සමත් තේරුම් ගත්තු පිටාරේ ඉන්නවා. ඊළඟ ඇතැමිට ඥාතියන්ට වඩා හොඳට විශ්වාස සමාන කරගන්නවා තමන් මේක කටයුතු කරනවා. ඉතින් එවැනි අයත් අපේ ජීවිතවල දැහැමි ජීවිත මාර්ගයකට ගෙන යන්නට අපට උපකාරී වෙනවා. ඉතින් ඒ අය සමගත් අපි සොඳ වෙන්නේ අනි හැම කෙනෙක්ගේම මෛත්‍රී සාගතයෙන් නිමි අපි මේ ලබාගත් අවුතුම් මනුස්ස ස්වභාවය තවසක් වැඩි දියුණු කරගන්න උත්සාහ ගන්න ඒ සඳහා පෙරවන් සැරේ මේ හැම දිනාගම ඉදු කිරෝගේ සම්පත් විගාතික සම්පත් කළ සේවා කරන සාසනා කරනවා අද මේ පින්නතුන් මේ පින්කමට සහභාගී වුණා දහම් පඬුරුවාගේ පූජා කළා රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ පින්නතුන් නම් අප නමින් නියොත් සිත්යන් ආශ්‍රිත සත්‍යින් වරාමෘතු නිවෙත්නම් ඒ සියලුම ඥාතිද මේ පින් අනුමෝදන්ව ඒ තමගේ පරලොව ජීවිත සුභසි ගාමී කරගනිස්වා කියන ප්‍රශ්නෙන් අපි ඥාතින්ටත් පින් අනුමෝදන් කරවමු ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ සම්මන්ත්‍රික තින්කමිත දෙවියොත් මේ තින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රට දැන් සම්මුද ශාසනයක් බොහෝ කලක් වලින් ආරක්ෂා කර දෙත්වාගෙන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් මේ අනුමෝදන් කරවමු ආකාශට්ටාද බුම්මට්ටා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටාද බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාද බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ පින්තුන්ට මෙබඳු පින්කම් කරන්න අවවාදන කාර්යනා කරන අරපින් ධර්මයෙන් අනුග්‍රහ කරන දරතර ලොකු ආන්දරන් වහන්සේ ප්‍රධාන විහාර වාසී සීලම ස්වාමීන් වහන්සේලාට මේ පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් උන්වහන්සේලාගේ සියලු සාස්නික අභිම සාර්ථක සිද්ධ වේවා ඉදෝකීරෝගී සම්පත් විවාහී සම්පත් කර සේවා කියන ප්‍රාර්ථනා කරන්නේ ඔබ අප හැම දෙනාටමත් රැස් කරගත් සියලු කුණ දෙනමන්ගේ බලයෙන් මෙරවලිදු කීරෝගී භාවයත් පරලොව සුගතියත් ප්‍රාර්ථනාන බෝලව උතුම් මොන නිවාණ භෝජයක් කර සේවා කියන ප්‍රාර්ථනා කරනවා දුක්ඛම් පංචාච නින්දුම් කා භයම් පංචාච නිම්භයා සෝකං පංචාචනින් සෝකං කොන්තු සම්දේති පාහිනෝ දුකින් තේදන සං දුකින් නිරෙත්වා බියෙන් තේදන බිය නැති සත්වා සොවින් තේදන සං සොම්නාත් රෙත්වා නිතින් මේ හැම සත් සුව පාත් රෙත්වා හැම දෙනාටම සේවන් කරමි.